හැමදෙනාටම පෙරවන් සරණයි. හැමදෙනාමත්ම අපි අද දවසේදීත් සතියේ දිනයන් කරන්න ආව ධර්ම සාකච්ඡාවට ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. අද සතියේ බ්‍රහස්පතින්දා දවස. ඉතින් සතියේ බ්‍රහස්පතින්දා දවස දැන් බොහෝ කලක් සිට අපි වෙන් කරගෙන තියෙන්නේ පූජ්‍යපාද වැලිමඩ ජිනාලංකාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන පවත්වනා වූ අභිධර්ම දේශනාවන් වලට. ඉතින් පසුගිය සති දෙක තුළම උන්වහන්සේ අපිට අභිධර්මය සම්බන්ධ කරගෙන ඉතින් නමුත් අපිට මතු වෙනත් සූත්‍ර දේශනාවලදී මතු වෙනත් කාරණාවන් ගැන බොහෝ හොඳින් පැහැදිලි කිරීම කළා. ඉතින් අද දවසට නියමිත තිබුණේ මේ පဋාණ දේශනාවට නැවත යොමු වීමටයි. එසේ නමුත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ උදේ මට පණිවිඩයක් කියලා දැනුම් දුන්නා උන්වහන්සේ අසනීපත්වයෙන් පසු වන බව. උන්වහන්සේ අපිට ඊයේ දවසේදී සම්බන්ධ වුණා නෙමෙයි පෙරේද දවසේදී සම්බන්ධ වුණ බව සම්බන්ධ වෙච්ච මෙතන සම්බන්ධ වෙච්ච කල්යම තුන දන්නවා. උන්වහන්සේ පෙරේද දවසේ සම්බන්ධ වෙලා අපිට මතුව තියෙන කිසියම් ධර්ම කාණ්ඩයක් හොඳින් පැහැදිලි කරලා දුන්නා. ඒ තමයි අර ගිරිමානන්ද සූත්‍රයේ තියෙන අනිත්‍ය සංඥා සහ සබ්බ සංකාරී සනිච්ඡා සංඥා කියන මේ දෙක පිළිබඳව සත්‍යවාගෙන උදින අපහසුකම ගැන ඒ උන්වහන්සේ බොහෝ හොඳින් කාරණා පැහැදිලි කරලා දුන්නා. ඉතින් අපි එදා ඒ දෙකේ උන්වහන්සේ අසුනි ප්‍රත්‍යයෙන් ඉඳගෙනමයි. ඉතින් අද සම්බන්ධ වෙන බව පැවසුවත් උදේ පණිඩක තියෙනවා අසුනි ප්‍රත්‍ය වැඩි නිසා සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි ගිය සතියේ ඒ කියන්නේ පෙරේද අඟහරුවාදායේ සාකච්ඡා කළේ අඟහරුවාදා දවසේ අපි යොදාගෙන තිබුණේ කාලකාරාම සූත්‍රය සාකච්ඡා කරන්නයි. ඉතින් අපි අද දවසේදී කල්පනා කරනවා කාලකාරාම සූත්‍රයේ සාකච්ඡාවට ගන්න. ඉතින් ඒ සඳහා කල්යම මිත්‍ර හැම දිනාගෙම අපි සහභාගීත්ව බලාපොරොත්තු වෙනවා සාකච්ඡාව තුළදී. මොකද ඉතාමත්ම අගනා සූත්‍ර දේශනාවක් අපිට බොහෝ කාරණාවන් විශ්වාස කරගන්න හැකියාව තියෙන සූත්‍රයක්. අපේ තියෙන කිසියම් අදහසෙන් නම් දික්ටි තියෙනවා නම් ඒක පස්සේ කියලා මොකද දන්නේ වගේ අහගෙන ඉමු. අහගෙන ඉඳලා ඉල්ල අපිට පුළුවන් සාකච්ඡාවකට එන්න ඉන්නතුරු. ඉතින් සාකච්ඡාවේදී මම බලාපොරොත්තු වෙනවා හැම කල්යන්න තුන්සියකෙම උදව් උපකාර ලැබී කියලා. එහෙනම් මේ කාලකාරම සූත්‍ර දේශනා පිළිබඳ අපිට ආරම්භය ලබා දීමට මම තම ගෞරවයෙන් සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ආරාධනා කරනවා මහාචාර්ය කෝපරිගේ මාර්ගපත. පෙරවන් සරණයි. පෙරවන් සරණයි හැම දෙනාටම අද අපි කාලකාරම සූත්‍රයේ සාකච්ඡා කරන්න ගත්තේ මේක සඳහන් වෙන්නේ අඟුත්තර නිකායේ චතුක්ක නිපාත පාළි උරුවෙල වක්ක කියන කොටසදී මේක මුලින්ම පටන් ගන්නේ ඒකම් සමයම් බරදවා පාඨේතේ ඉහෙරති කාලකාරාමේ සත්‍තකෝ බඳවා පිටු ආමන්ත්‍රිති. ඒකයි පාඨේතන වර කාලකාරාමේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් එනතුවා විප්‍රවෝතිතේ බදන විප්‍රවෝති බදන්තේ තිස්සේ විස්තු බදෝතේ පච්චත්තෝසං බදවා ඒ පද ඕස. තොටයි පිළිතුරු දුන්න භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. යම් භික්ඛවේ සදේව කස්ස ලෝකස්ස සමහර කස්ස සබ්බස්ම කස්ස සත්තමන බ්‍රාහ්මණියා සජාය සදේව මනුස්සාය විච්ඡං සුතං උතං විඤ්ඤාතං සත්තං පරිවේත්තං අනුච්චරිතං මනසා සම්පං ඥානානි. සතේ භික්ෂුනි මේ සදේව කස්ස ලෝකස්ස දෙවියන් සහිත ලෝකෙහි සමහර කස්ස සත්ත්ම කස්ස මරුන් සහිත ප්‍රඥාන් සහිත සත්සනන ග්‍රාහ්මණය නහන ග්‍රාහ්මණ ප්‍රජාව සහිත ප්‍රජාය සදේව මනුස්සාය දෙව්මිනිස් ප්‍රජාව සහිත. ඊළඟට කියනවා මෙන්න මේ වචන ටික දුක්ඛං සුඛං මුඛං විඤ්ඤාතං. ඒක මම හිතන්නේ අපිට පුරුදු දුක්ඛ සුඛ මුඛ විඤ්ඤාත කියන එතනේ එතන සලායතනෙම ඇතුළත් දුක්ඛං සුඛං මුඛං විඤ්ඤාතං සත්තං පරිවේසිතං අනුච්චරිතං මනසා. ඒක මෙන්න මේ අපි සිව්වොත් මේ සලායතන වලින් අපි ගන්න ඒවා චිත්ත සුත මත විඤ්ඤාත කියනන්නේ ඒවයි පතිත වෙන දේවල් පරිවේසිකං අනවිචරිකං පරිවේසිකං කියන්නේ පරිවේෂණ වේදනේ කොහෙලා බලලා කොහෙලා අනවිචරිකං කියන්නේ විචරිත ඒ කියන්නේ කල්පනා කරලා හිතලා බලලා වගේ ඒ මනසෙන් හිතලා බලලා ඉන්දන ගැනීම ඒ සිද්ධිය ගැන සම්ප්‍රදාන මාසේ දේශනා කරන සම්සංජාන ඒ බව දන්නවා එය මම දනි සම්සංජාන කියන්නේ ඒක මොකක්ද මේ දන්නේ සාමාන්‍ය ලෝකය මේ දෙපස සමත විඤ්ඤාත කියලා දැනගන්න දෙවිවල් සේරම මම ගනි කියලා තමයි සංඛාන් ඥානාව කියන්නේ. ඊළඟට යම් විකවේ සදේව කස්ස ලෝකස්ස සමාර කස්ස සත්‍යස්ම කස්ස සත්සමන ග්‍රහණියන්තජය සදේව මනුෂ්‍යය දිට්ඨං සම්මුතං විඤ්ඤාතං සත්තං පරියේ සිතං අනුචරිතං මනසා සම්සම් අබ්බඥාති. ඇත්තල ඥානාමි කියලා කියන දැන් ඒක අප්‍රඥාකින් කියලා කියනවා. ඒ අප්‍රඥාකින් කියනකොට ඊට වඩා ඥානාමි කියුවට වඩා ඊට වඩා විශේෂයෙන්ම ඒක ඊට වඩා ප්‍රකටව දැනගන්නවා. දැනෙන දේ තමයි දැනගන්නවා. අර කොල්ලෝරි කෙනෙක් ඉතිහාස දන්නවා ඒක විශේෂයෙන්ම දැනගන්නවා ඒකේ ඇත්ත ඇති හැටියට තං තථාගතස්ස විදිතං තං තථාගතෝ න උපට්ඨාති සම්පතනේ තථාගතස්ස විදිතං ඒක තථාගතයන් වහන්සේ මේක දැක්කා තථාගතස්ස විදිතං එතන එක හොඳටම දැනගෙන ඉන්නවා විදිතං ඊළඟට සංපදාස සංපදාසෝ න උපස්සාති උපස්සාති කියන්නේ ඒක ග්‍රහණය කරගෙන ඒකට ලීලා ලංව ඉන්නේ නැහැ ඒකට සංපදාසෝ න උපස්සාති ඊළඟට ආපහු දේශනා කරනවා යම්බික්කවේ සදේව කස්ස ලෝකස්ස සමාර කස්ස සද්දස්ම කස්ස සත්සමනත් ආසන්නා පජාය සදේව මනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං සත්තං පරිවේචිතං අනුචරිතං නසං සම්හං න ජානාමි කිදදෙයි අන්න ඒ සිද්ධිය න ජානාමි කිදදෙයි නැහැ කියලා නේ ඥානමි කිවදෙවිය කිව්වොත් මේක දන්නේ නැහැ කියලා කිව්වොත් සම්මස්ස මුස ඒකමගේ මුසාවක් වෙනවා සම්මස්ස මුස දැන් ඒකනම් කියන බොරුවක් නේ අනිත්‍යය මේ ආයතන වලින් මේවා වෙන්නේ නැහැටි දන්නේ නැහැ කිව්වොත් ඒකනම් කියන මුසාවක් යම් දෙයක් වේ සම්පන්න ඥාන මෙතර විදිහටම අරතික වෙනවා මේ සදේකස්ස ලෝකස්ස සමාදකස්ස වගේ එහෙම ඇවිල්ලා මේ විත්තංස සම්මතඤ්ඤාතං පත්තං පරිවේචතාන උච්චරිතං අනසා සම්පන්න ඥානමිච්ච නේ ඒ ඥානමිති වදෙයං සංපස්ස සංවමස්ස සාදී සමේව සම්මස්ස සාදී සමේද ඒ කියන්නේ ඉස්සෙල්ලයිත වගේමයි කියලා කියන්නේ ඒ කියන්නේ ඒක වගේ උත්පත් වෙනවා නෙමෙයි මෙහෙම කිව්වොත් කියන සම්මස්ස සාදී සමේද සම්හා ඥානාමිච්ච නැත ඥානාමි කියලා දෙය දන්නවා දන්නේ නැහැ නැත්නම් නොදන්නවා කියලා කිව්වොත් තෝරේ කතර tere පරිදි නම් මේ මගේ මුසාවක් වෙනවා කියනවා. එතන ඒ වචන දෙක එකට ගන්නවා. දන්නවා හෝ නොදන්නවා කියන දෙක අපිට මතකයි අව්‍යාසුත ප්‍රශ්නවලදී එන්නේ එක විදිහට. මේ දෙකම සම්බන්ධ කරලා ගන්න හැටි. ඊළඟ කරුණේදී කියලා යම් දෙක්කදී පෙර පරිදි නැතික කියලා සම්හන්නේන ඥානාමි නෑ ඥානාමි කියවදී. නැත්නම් ඒක ඇති දෙනා ඉස්සෙල්ලා ඥානානික නැත ඥානාමි කියවදී. දැන් කියනවා නේව ඥානාමි නෑ ඥානාමි කියවදී. දැනගන්නෙත් නෑ නොදන්නවත් නෙවෙයි කියලා කියනවා නම් සං මමස්ස කලි කලි කියන්නේ ඒක නිකන් මේ වැරද්ද දෝෂයක් වගේ එකක්. ඒකමගේ දෝෂයක් එහෙම කිව්වොත් සම්මනස්ස කලි. එතකොට ඒක තමයි මුලින්ම ඔන්න මේ සත්‍ය සත්‍යව මේ ਦਿੱත්ත සුතමුත විඤ්ඤාත කියන දේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ඊළඟට තමයි මෙතන මේ ගැන ධර්මතාව විසින්නේ. ඉතිකෝ දුක්ඛේ තථාගතෝ දත්තා දස්සබ්බං ਦਿੱත්තං නමඤ්ඤති අදිත්තං නමඤ්ඤති දත්තබ්බං නමඤ්ඤති දත්තාරං නමඤ්ඤති. නමඤ්ඤති කියන්නේ මඤ්ඤනා කරන්නේ නැහැ. ඒවා හතරක් ගැන කියනවා. දිත්තං නමඤ්ඤති, අදිත්තං නමඤ්ඤති, දත්තබ්බං නමඤ්ඤති, දත්තාරං නමඤ්ඤති. මෙන්න මේ ටික රොක්ට තේරුම් ගන්න වෙනවා. මේ ටික සාකච්ඡා කරන්න වෙනවා. සතගතෝ දත්තා දත්තබ්බං. ඒ විදිහටම සුත්තා සෝතබ්බං. සුතං නමඤ්ඤති අසුතං නමඤ්ඤති. එක්කලකේ දිත්තං නමඤ්ඤති අදිත්තං නමඤ්ඤති. දිත්තං කියන්නේ දැකීම. අදිත්තං කියන්නේ දකින් නැති ස්වභාවය. ඒක අනේ වගෙන මඤ්ඤනාට. දත්තබ්බං කියන්නේ දැකිය යුතු දෙයක් කියලා. දැකීම නෙමෙයි. දැකිය යුතු දෙයක් මඤ්ඤනා කරන්න. දත්තාරං කියන්නේ දකින්න. දකිනකෙනා මඤ්ඤනා කරන්න. එවගේ සුත්තාසෝතබ්බං කියන එකේදී සුතං නමඤ්ඤති. ඒක ඇසීම මඤ්ඤනා කරන්නේ නැහැ. අසුතං. ඒ කියන්නේ සුව නැති නැත්නම් නොඇසුවක් මඤ්ඤනා කරන්නේ නැහැ. සෝතබ්බං නමඤ්ඤති. ඇසිය යුතු දෙයක් මඤ්ඤනා කරන්නේ නැහැ. සෝතාරං. සෝතාරං කියන්නේ ඒ අපන කෙනාව. අපන කෙනෙක්ව මඤ්ඤනා කරන්නේ නැහැ. එතන ඉන්නේ අවසන් වචන දෙක අපිට ගන්න පුළුවන් බහිද්දයි අධ්‍යත්තයි කියන පැත්තවලදී. එතන දෙකුයි ඒ දෙක කරන කෙනයි. බදි. ඒක මඤ්ඤනා වෙන්නේ නැහැ. ඊළඟට මුක්තා මාතාබ්බං. මුකදන කතා කරද්දී මුතං නමඤ්ඤති. දැනීම කියන එක දැනීමක් මඤ්ඤනා කරන්නේ නැහැ. අමුතං නමඤ්ඤති. දැනෙන්නේ නැති දෙයක් මඤ්ඤනා කරන්නේ නැහැ. මොතබ්බං නමඤ්ඤති. දැනුණ දෙයක් ගැන මඤ්ඤනා කරන්නේ නැහැ. මොතාරං නමඤ්ඤති. දැනුණ කෙනෙක් ගැන මඤ්ඤනා කරන්නේ නැහැ. ඒ විදිහට විඤ්ඤාතං විඤ්ඤාතබ්බං කියන කරුණේදී විඤ්ඤාතං නමඤ්ඤති. විඤ්ඤාත කියන්නේ අපි දන්නවා අපි සාමාන්‍යයෙන් ගන්නේ දැනුවත් වීමව දෙ දැන ගැනීම ස්වභාවය. ඒතට ඒ දැන ගැනීමක් මඤ්ඤනා කරන්නේ නැහැ නමඤ්ඤති. අවිඤ්ඤාතං නමඤ්ඤති. දැන ගැනීමකින් තොරව සතහවයක් මඤ්ඤනා කරන්නේ නැහැ. ඊළඟට විඤ්ඤාතබ්බං නමඤ්ඤති. දැනගත යුත්තක් මඤ්ඤනා කරන්නේ නැහැ. විඤ්ඤාතාරං නමඤ්ඤති. ඒ කියන්නේ දැනගත්ත කෙනෙක් ගැන මඤ්ඤනාවකුත් නැහැ. විදිහට තමයි මේ දිට්ඨ සුඛමත විඤ්ඤාත හතරට කියන්නේ. ඉතකෝ වික්‍රේ සතගතු එන්න මේ විදිහට තමයි දික්ෂුනේ සතගතයන් වහන්සේ දිට්ඨ සුඛමත විඤ්ඤාතබ්බේසු මේ දිට්ඨ සුඛමත විඤ්ඤාත කියන කරුණ වල ධම්මේ ඉතේ ධර්මතාවල ආදීයේව සාදී සාදී කියන්නේ නොපැලෙන ගතියට සාදී. ඒක සාදීයේව සාදී කියනකොට තේරුම් ගන්න ඒවා එකකටවත් වෙනස්කමක් නැහැ. ඒවයි නොපැලෙන ගුණයක් කියනවා. සාදීයේව සාදී. ඊළඟට සාදීතේ යේව සාදී. සාදී යේව සාදී ඒ කා කියලා මම හිතන්නේ ඒක තව පරිවර්තන කළා කියන හැටි. ඊළඟට සම්මාචපන සාදීන්හා ඔන්නෝය කියන සාදී ගුණය සම්මාචපන සාදීන්හා අන්‍යෝ සාදී ඉතරිතරෝව සංකතරෝව නැතිති වදාන. එතනේ මේ කියන සාදී ගුණය වෙන කෙනෙක් අන්‍යෝ වෙනත් කෙනෙක් මේකට සාදී ගුණය උත්තරීතර කියන්නත් බෑ අනේකතර කියන්නත් බෑ. ඒ කියන්නේ මේකට වඩා මේ සාදී ගුණය ඉතල අන්‍ය කෙනෙක්ට පණවන්න බෑ කියන එක. ඒ කියන්නේ මේ විත්ත සුතමත විඤ්ඤාත ගැන මෙන්න මේ විදිහට දකින එක තමයි ඒක තියෙන නොසැලෙන දැක්ම. කියන්නේ වෙනස් නොවන දැක්මක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ නොසැලෙන ගතිය මේ කාදී තුනෙන් වෙන කෙනෙක් උත්තරීතර විහිලයි කියන්න බෑ. අපි ඔරිටිකේනේ සිංහල පරිවර්තනය මේකේ තියෙන විදිහට බැලුවොත් සිංහල පරිවර්තනය නම් වචන ගොඩක් එකතු වෙලා තියෙනවා. ඒක නම් මේ කාලියෙන්න සියාරේ දීවේ එනකට පිටක් කියන මේ තියෙද සයිසයි කියලක එක් කාලයේ සිද්ධාගේ තුන්වහන්සේ පාපේතනවර කාලකාරාමයේ වාසය කරන සේක කල්ලි වනාහි ගහබ්දේ තුන්වහන්සේ මහණෙනි සියා භික්ෂුන් නැමතු සේක ඒ භික්ෂූන් පින්න තුන්වහන්සේ ගහබ්දේ තුන්වහන්සේට උත්තර දුන්නා. ගහබ්දේ තුන්වහන්සේ නෑ වදාළ සේක නද මහදවදාලේ මහණෙනි මරුන් සහිත බඳුන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත දිව්‍ය මනුෂ්‍යයන් සහිත ප්‍රජාවෙහි දෙවියන් සහිත ලෝකයෙහි මෙතන වෙනසක් වෙලා තියෙනවා. යම් රූපායතනයක් ඇද්ද යම් සබ්දායතනයක් ඇද්ද ගන්ධ රස පොස්සාද පොස්සබ්දායතනයක් ඇද්ද රසපිස්සාදී ධම්මාරම්මණයක් වේද. එතන අර පාළි ටිකක් මතක් කරගන්න. ඔය දිට්ඨ සුතමුත විඤ්ඤාත දිට්ඨං සුතමුතං විඤ්ඤාතං සත්තං කියන ටික තමයි ඒ මේ විදිහට එහෙම පරිවර්තනය වෙලා තියෙන්නේ. අපි කියන කලායතන වලින් ගන්න අරමුණක් ගැනීම වෙන තැනින් තේරුම් ගන්න පුළුවන්. එතකොට ඊළඟට මේක කියනවා සොයා හෝ නොසොයා පැමිණෙන ලද්දක් ඇද්ද සොයන ලද්දක් වේද සිතින් හසුරවන ලද්දක් වේද කියලා. පස්සන් කියන එකට මම හිතන්නේ මේ සොයා හෝ නොසොයා පැමිණෙන ලද්දක් ඇද්ද. තමයි අර මේ ආයතනෙකින් ඒ විද්‍යුත් සමත විඤ්ඤාත විදිහට දැනගත්තක් කියන එක. ඊළඟට ඒක සොයන ලද්දක් වේද පරිවේශනකට ඊළඟට පිටින් හසුරවන ලද්දක් වේද අනුවිපරිසයි කියන එක. ඒකගෙන ඒ සියල්ල මම මනාව අවබෝධ කරගෙන මම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ සියල්ල මම මනාව අවබෝධ කරගෙන. ඒ කියන්නේ ලෝකයා මේ දාර්ශනික කරන හැටි මනාව අවබෝධ කළා. ඒක දැනගන්න හැටි. ඒ ප්‍රසාදයෙන් විසින් ප්‍රකටව දැනගන්නා ලදී. ඒ සත්‍යාරික අරමුණු කරා ප්‍රසාදකතේ කුෂ්ණා දෘෂ්ටි දෙකෙන් මහණෙනි මරුන් සහිත දෙවියන් සහිත සන්නන බ්‍රාහ්මණයන් සහිත දිව්‍ය මනුෂ්‍යයන් සහිත ප්‍රජාවෙහි දෙවියන් සහිත ලෝකයේහි යම් රූප ආයතනයක් ඇද්ද ශබ්ද ආයතනයක් ඇද්ද ගන්ධ රස ප්‍රසාද ආයතනයක් ඇද්ද සතුටාදී ධම්මාරම්මණයක් ඇද්ද සොයා හෝන සොයා පැමිණෙන ලද්දක් ඇද්ද සයන ලද්දක් ඇද්ද සිතෙන් හසු වෙන ලද්දක් ඇද්ද ඒ මම ජනී කියන්නේ නම් එමගේ මුසාවක් වන්නේ ඒ මම දනිනේ කියන්නේ නම් එතන මම හිතන්නේ පොඩි මුද්‍රණ දෝෂයක් කියලා මම හිතන්නේ මෙතන නොදනිනේ කියලා වෙන්න ඕනේ මොකද පාලියෙන් තියෙන්නේ සම්හන්නේ ඥානාමී කියදෙවිද කියලා එතක දනිනේට විරුද්ධ පැත්තෙන් ඕනේ නෑ කියන හින්ද සම්හන්නේ ඥානාමී කියදෙවිද මේ නොදනිනේ කියනවා නම් සම්මාස්ස මොසායක අපි මොසාවක් වෙනවා නම් හිතන්නේ ඒ සිංහල පරිවර්තනය කරන නම් ඒක මුත්‍රණ දෝෂයක් වෙනවා නේ සිතින් හසුරෙන් ලද්දක්ද එයාම ධනිනේ කියලා තමයි කියන්නේ ධනිනේ කියන්නේ නම් එයාමගේ මොසාවක් වන්නේ නම් හිතනවා එක නොධනිනේ කියන්නේ නම් එයාමගේ මොසාවක් වන්නේ කියලා ඒක මෙහෙර කියනවා කියලා ඊළඟට මහණෙනි අරුන් සහිත බඳුන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත දිව්‍ය මනුෂ්‍යයන් සහිත ප්‍රජාවෙහි දෙවියන් සහිත ලෝකයේ යම් රූපායතනයක් ඇද්ද සත්‍යායතනයක් ඇද්ද ගන්ධ රස පස්සායතනයක් ඇද්ද සකදුක්ඛාදී ධම්මාරම්මණයක් ඇද්ද ප්‍රවාහෝ නොපයා පැමිණෙන ලද්දක් ඇද්ද වෙන ලද්දක් ඇද්ද සිතින් හසුරන ලද්දක් ඇද්ද ඒ මම දනිනේක නදනිනේක කියන්නේ නම් ඒක එරයිම මොකක්ද එතන ඒ දනිනේ දන දනිනේ කියන එක එකට ගන්න එතන මම දැන් දනිනේ දන දනිනේ කියන්නේ නම් ඒක එවැනිම මොකාවති ඒ මම නොම දනිනේ නොද දනිනේ කියන්නේ නම් ඒ මාගේ දෝෂයකි ඒක දෙකටතර අරෝල ලෝකයා දන්න විදිහට තමයි කියන්නේ අනනේ මේකට පස්සේ තමයි අර ධර්මතාව විස්තර කරන්නේ මහණෙනි මෙසේ තථාගත කෙන දැක්කෙන්නත් දැක දක්නාලද්ද කුෂ්ණාදී වශයෙන් නොහඳුයි මහණෙනි මෙසේ තථාගත කෙන දැක්කෙන්නත් දැක දක්නාලද්ද කුෂ්ණාදී වශයෙන් නොහඳුයි මෙන්න මෙතන මේ තථාගත කෙන දැක්කෙන්නත් දැක එතන අපි පාලියකෙනි මතක් කරගමු ඉතිකෝ විස්තරේ තථාගතෝ දත්තා දත්තබ්බං අය දත්තා දත්තබ්බං කියන එකට වචනයක් දෙනවා දැක්ක යුක්ත දැක දත්තා දත්තබ්බං පිටං නමන්නේ අපි එතන දැක්ක යුක්ත දැක දක්නාලද්ද මඤ්ඤණා නතරයි කියලා මං කියුවේ නේද ඒක සාමාන්‍ය අපි ගහ ගත්තන් වල ඔය මඤ්ඤණාවට දකින්න ලැබෙන පරිවර්තන තමයි රුෂ්ණා දෘෂ්ටි මනාවෙන් ගන්නවා කියන එක. ඒක ඉතින් එතනත් තියෙන්නේ දක්නාලබ්ධ කුෂ්ණාදී වශයෙන් නොහඟී කියන එක දාලා තියෙනවා. ඒක කෙටියෙන් මම හිතනවා තේරුම ගන්න ලේසි මඤ්ඤණා කරන්නේ නැහැ කියලා. දැක්ක යුක්ත දැක දක්නාලබ්ධ මඤ්ඤණා නොකර. ඊළඟට නොදක්නාලබ්ධ දක්නෙමි නොහඟී කියලා මෙතන තියෙන්නේ ඒක පාලි වචන එක්ක පරික්ෂණය ගන්න ඕනේ. දික්ඛං ගමඤ්ඤති අදික්ඛං ගමඤ්ඤති කියන විදිහට තමයි පාලි වචන කියන්නේ. දික්ඛං ගමඤ්ඤති අදික්ඛං ගමඤ්ඤති. ඊළඟට දත්තබ්බං ගමඤ්ඤති දත්තාරං ගමඤ්ඤති කියන දෙකට තියෙනවා. දක්නා ලබ්ධද නදක්නා ලබ්ධද නොහඟි ඊළඟට දක්නෙකු නොහඟි කියලා. ඒකට මේ පරිවර්තනයේදී අර ඉස්සෙල්ල දෙකට සම්බන්ධ කරන දක්නා ලබ්ධද නදක්නා ලබ්ධද කියලා මේ දත්තබ්බන් කියන කතාව. දැන් මෙතන වචන හතරක් තියෙනවා මේ හතර තමයි තේරුම් ගන්න ඕනේ. දිට්ඨං නමඤ්ඤති අදිට්ඨං නමඤ්ඤති දත්තබ්බං නමඤ්ඤති දත්තාර නමඤ්ඤති කියන එක. මේ දත්තා දත්තබ්බං කියන කොටසදී සිතේ දැකලා දිට්ඨං කියන එක නාමඤ්ඤති, අදිට්ඨං කියන එක නාමඤ්ඤති, ඊළඟට දත්තබ්බං කියන එක නාමඤ්ඤති, දත්තාරං නාමඤ්ඤති. එතකොට මේකන අර තුන්වෙනි එක දත්තබ්බං. මම අර දැකිය යුතු දේ කියලා කිව්ව එකට මේකන විස්තර කරන්නේ දක්නාලබ්බද නදක්නාලබ්බද කියලා එක දාලා එහෙම නොහඳී කියලා. එතකොට මඤ්ඤණා කිරීම කියන එකට නෑ මඤ්ඤති කියන එකට නොහඳී කියලා කියන්නේ. ඊළඟට දක්නෙකු නොහඳී. ඒක හතරවෙනි එකට කියන්නේ දක්කාරං නමඤ්ඤති. මේකේ දක්ින්නේ දක්න පුද්ගලෙක් කියන එක එතනම් දක්නෙකු නොහඳී කියන එක විතර සමාන තේරුමක් තියෙනවා. ඒ වගේම ඇසිය යුත්තේ අප සුත්තා සෝතප්ප ඇසිය යුත්තේ අප සුතං නමඤ්ඤති අසුතං නමඤ්ඤති සෝතප්පං නමඤ්ඤති සෝතාරං නමඤ්ඤති කියන එක. ඒ කියන්නේ ඇසිය යුත්තේ අපතන ලබ්ධේ නහඟි නොය සිය යුත්තේ නහඟි සිය යුත්තේ නැසිය යුත්තේ නහඟි අපන්නේකු නහඟි කියන විදිහට තමයි සිංහල තේරුමක් තියෙන්නේ. ඊළඟට අනිත් නමක කියන එකට නාසයේ දිවකය යන තුනේ දැනට තිස්ස දැන නොහඟි. නාසයේ දිවකය යන තුනේ නබක ගත තිස්ස නොහඟි. නාසයේ දිවකය යන තුනේ දැනගත තිස්ස නොදැනගත තිස්ස නොහඟි. දැනගන්නා නොහඟි. දැනගන්නා කෙනෙක් කියලා අපිට හිතන්න පුළුවන්. දැනගන්නා නොහඟි. ඊළඟට දතෛත්ත දැන දතෛත්ත හිනහඟි නදතෛත්ත හිනහඟි දතෛත්ත දැන දතෛත්ත හිනහඟි දන්නා නොහඟි. එතන දැනගන්නා කෙනා කියන තේරුමෙන් ගන්න දන්නා නොහඟි. මහණෙනි එසේ වනාහි සතරගතයන් වහන්සේ පිට පිටමක විඤ්ඤා වූ ධර්මයන්හි එක සමානමය නරස්සාදී. එතන මේ ධර්මතා හතරෙහි එක සමානව කියලා කියනවා. සාදීයේව සාදී කියන එක. ඒ විත්තිකමක විඤ්ඤාත වූ ධර්මයන් එක සමානමය. නිසා සාදීය. ඒ සාදී භාවයෙන් අතිශයින් උතුම් වූ හෝ ප්‍රණීත වූ හෝ අනිත් සාදී පුද්ගලෙක නැතයි කියන්නේ. ඉදිරියට තමයි එතෙන් වෙනකන් උත්තර කරන්නේ. ඊට පස්සේ මේ සූත්‍රය තව දාතාවට තියෙනවා. ඒක මම හිතන්නේ අපි ටිකක් පස්සේ කතා කරමු. ඉස්සෙල්ලා මේ ගැන අපි අදහස් විනසල බලමු. අපි ඉන්නයිගේ පරිවන් සරණයි. පරිවන් සරණයි කෝබලගේ මහත්මයා. ඔබතුමා ඔබට බොහොමින් සූත්‍ර දේශනාව මම හිතන්නේ විස්තරාත්මකව පැහැදිලි කරා ඒ සූත්‍ර දේශනා ඇති විදිහටම. ඒ වගේම මම කලින් සඳහන් කළා වගේ මේ සූත්‍ර දේශනාවෙන් අපිට ගත යුතු එහෙම නම් දැනගත යුතු විශේෂ කාරණාවන් ඇති බව පේනවා. ඒ නිසා මගේ මම කල්යන් මිස්සෙන්ගේ සහභාගීත්වය බලාපොරොත්තු වෙනවා කලින් කිව්වා ඒක ඇත්තයි. නමුත් මම දැන් කියන්න යන දේ නිසා සහභාගීත්වය අදුවේ දන්නේ නැහැ. එසේ නමුත් මම හිතනවා කියන්න තවත්ත තියෙන්නේ මේ සූත්‍ර දේශනාවේ ගැඹුරු තැනම ස්පර්ශ කරන්න අපිට පුළුවන් නම් අද සාකච්ඡාව තුළ ඒ මොකද මේ සූත්‍ර දේශනාව කියන දේ කියලා සමහරවිට අපි මේ සාකච්ඡාව දැන් මම එක එක කල්ලාන උත්තර වුණොත් අපි සමහරවිට යාවි අපි දන්න දේවල් වලට. එහෙම නැතුව මේ සූත්‍රයේ කිසියම් දෙයක් තියෙනවා අපිට ගන්න. මොකද ඒක අපි ස්පර්ශ කරලා ඒකන පොඩ්ඩක් කතා කරමු. ඒ නිසා මම නැවතත් කොග්ගලික මහත්තයාට යොමු වෙන්නේ කිතින් කොග්ගලික මහත්තයා ඔබතුමා සූත්‍ර දේශනාව ඒ විදිහට පැහැදිලි කළා. දැන් මේ සූත්‍ර දේශනාව ඔබතුමා කියවීම තුළින් දැන් මොකද මේක ඇත්තටම අපිට ගන්න තියෙන මේ ප්‍රඥාව ගැන කියන්නේ. මේ ප්‍රඥාවේ කොත මොකද්ද මේක අපි මේ අපිට ගන්න තියෙන කෙසේවත් මේ ප්‍රඥාව මොන තැනක් ගැනද මේ කියවෙන්නේ? කොහොමද මේ මේ තැන මේකින් මෙතන මේ ගැඹුරු තැන මේ සූත්‍රයේ මූලික ප්‍රශ්න පිටනන් බුදුරජාණන් වහන්සේ කියලා අවබෝධ කරගෙන මේක දැනනනම් මම හිතන්නේ අපි කාටවත් කිසිම ගැටලුවක් වෙන්න විදිහක් නැහැ. ඒ ටික තේරම පිටිකරලා තිබුණොත් ඕනම කෙනෙක්වත් දැකන විදිහ බුදුරජාණන් වහන්සේ සත්‍යයක් දැන යන්නේ නැහැ. එහෙම නැත්නම් පරවත ඥාන පරවත ඥානෙන් හරියටම දැනගෙන තියෙනවා කියන එක තමයි ඒක ඒක විදිහට විස්තර කරන්නේ. ඒක අපිට වැදගත් වෙන්නේ මේක ඊළඟට කියන මේ මොකද්ද මේ දැනගත්ත කියන ධර්මතාවයේ ආයතන හයට ගාලා විස්තර කරන්න කියන තැන තමයි මම හිතන්නේ අපි ගැඹුරෙන් සාකච්ඡා කරන්න ඕන. එතෙන්දී මම කියුවා චිතෝ විස්තරේ කතාවකට දත්තා දත්තා. ඒක මේ සිංහල පරිවර්තනයේ දුන්නේ දැක්වේ දැකලා දුක්ඛං නමඤ්ඤති අදුක්ඛං නමඤ්ඤති ජත්තබ්බං නමඤ්ඤති ජත්තරං නමඤ්ඤති කියන ඔන්නෝය මොකක්ද මේ කරුණ හතර කියන එක මේ ගැන යම් කිසි අදහසක් ගන්න පුළුවන් නම් මම හිතනවා එතන තමයි මේක වැදගත් ධර්මතාවය කියන්නේ කියලා. එතකොට මේක අපි ඊට කලින් මම හිතනවා මේ ළඟට කියනවා මේක කටුකුරුම් දඥානানন্দ ස්වාමීන් වහන්සේ තේරුම් කරපු වැටි ඒ පාලි සිංහලට ආරෝපිතක නම් හිතනවා ඒකත් කියෙත් වටිනවා කියලා. ඔය කරුණ හතරේ නම් මම කියන්නේ මහණෙනි මේක මම ගන්නෙ මේ මනසේ මායාවකේ පස්වෙනි පිටුවේ තියෙන්නේ. මහණෙනි මෙතේ වනාහි තථාගතයන් වහන්සේ දැකීමෙන් වෙන්නේ දැකිය යුතු දෙයක්. එතන ප්‍රශ්නාත්තරයක් දාලා තියෙනවා අරහන් ඇතුලේ ඇතැයි කියලා ආයි නොහඳි. එතන නොහඳි කියන වචනයමයි මහත්සේ යොදලා තියෙන්නේ. එතකොට දැකීමෙන් වෙන්නේ දැකිය යුතු දෙයක් නොහඳි. නොදුටුවක් නොහඳි. අදිස්සං කියන එකට නොදුටුවක් නොහඳි. ඊළඟට තුන්වෙනි එකට දැකිය යුක්තක් නොහඳි. එතන වරන්න තුළු දැකීපත් ඇතැයි නොහඳි කියලා කියනවා. එතකොට දැකිය යුක්තක් ඇතැයි නොහඳි. හතරවෙනි එකට දකින්නේ ඇතැයි නොහඳි. දකින්නේ ඇතැයි නොහඳි කියලා. ඒක මෙන්න මේ මොකද දැකීමේදී තියෙන මේ කරුණු හතර තේරුම් ගන්න වෙනවා මේකෙදි. ආයි කියන්නම් සතරගෙතන හසේ දැකීමෙන් වෙන්නු දැකී සිට දෙයක් ඇතයි නොහඳි කියලා තමයි මහන්සේ එතන පැහැදිලි කරන්නේ. ඊළඟට දෙවෙනි එකට නුදුටුවක් නොහඳි. එතන අපිට තේරුම් ගන්න පුළුවන් මේ දැන් දැකීමක් වෙද්දී අපි දැක්ක නැති දෙයක් ගැන හඳුනමක් නෙවෙයි කියන කතාව. කියන්නේ දැකපු දෙයක් ගැනමයි හඳුන්නේ. එතකොට මම මනහත් දෙන්නවා ඒක දැකීමෙන් වෙන්නේ දැකී යුතු දෙයක් කියලා මඤ්ඤණා කරන්නේ නැහැ. කියන්නේ දැකීම තමයි දැකී යුතු ඒ ගැන කතා කරන්න පුළුවන් කියන අදහස වලට ඒක උන්නාන්තගේ පරිවර්තනය වෙන්නේ. ඊළඟට මේ නොදැක්ක දෙයක් ගැනත් නෙමෙයි මේ මඤ්ඤණා කරන්නේ. ඒකට නිතුවක් නොහඳි. ඊළඟට දැකිය යුක්තක් ඇතැයි නොහඳි කියනකොට දැන් දැකීමට අමතරව අපි දැන් බාහිර දෙයක් පනවනවා මොන හරි දෙයක් දකින්න දෙයක් කියනවා කියලා. සාධිතේ ලෝකයටයි තියෙද තමයි මේ දැක්කේ. අන්න එහෙම දෙයක් හැඟෙන්නේ නැහැ. ඒකේ හතරවෙනි එක තමයි දකින්නෙක් ඇතැයි නොහඳි. එතන තමයි අර මම දකින්නේ ඒක අර කුජල හැඟීම විදිහට නැත්නම් සක්කාය දිට්ඨියට අපිට හිතන්න පුළුවන්. ඒ කියන්නේ දකින දෙයක් දැනගුවොත් ඊළඟට දකින කෙනෙක් ගැන අදහසක් වෙනවා. ඒ දේ දැනගත්තේ කවුද කියන එක. ඒකට ඒක නැත්නම් ක්‍රියාවකලේ කවුද කියන ස්වභාවය දකින්න. එතකොට ඒ දකින්න කියන එක දැනෙන්නත් බැ. අපෙන් ගම් මුලට આવොත් ඊළඟට දැකිය යුතු දෙයක් කියන එක දැනෙන්නත් බැ. නොදකපු දෙයක් දැනෙන්නත් බැ. ඊළඟට දැකීම සුදේ දැකීමතුන් තොරව පනවන්න බැහැ. කියන්නේ දැකීම සම්බන්ධ කරලා මම මේ දැකීම ගැන කතා කරන්න වෙන්නේ කියලා ඒ මහත්තයාගේ අදහස් වලට මම අනිත් තුනක් කිව්වොත් ඇසීමෙන් වෙන්නේ ඇසීම සුදේ ඇතැයි නොහඳි නොඇසුවක් ලෙස නොහඳි ඇසිය යුත්තක් ඇතැයි නොහඳි අපන්නේ ඇතැයි නොහඳි. ඒක පැහැදිලිව තිබන්නේ කියන්නේ ආයෙනම් කියන්න මේ ගැඹුරු වැඩි හින්දා ඇසීමෙන් වෙන්නෝ ඇසිය යුතු දෙයක් ඇතැයි නොහඳි. නොඇසුවක් ලෙස නොහඳි. ළඟට තුන්වැනි කරුණ අර දෙයක් කියනකට සිය යුක්තක් ඇතැයි නොහඳි. හතරවෙනි එක තමයි පුච්චලය අසන්නේ ඇතැයි නොහඳි. ඊළඟට මුත කියන එකට දිහාම විදුලම කියන වචනයෙන් වාසේ දාලා තියෙන විදුලෙන් වෙන්න වූ විදුලිය යුතු දෙයක් ඇතැයි නොහඳි. නොවුඳු බවක් නොහඳි. විදුලිය යුක්තක් ඇතැයි නොහඳි. විදුලින්නේ ඇතැයි නොහඳි. ඊළඟට විඤ්ඤාත කියන එකට එනවා දැනගෙනින් වෙන්න වූ දැනගත යුක්තක් ඇතැයි නොහඳි. දැනගැනීම නැතුව දැනගත යුක්තක් ගැන කතා කරන්න බෑ. කියනවාදී දැනගන්නේ වෙන්නෝ දැනගත යුක්තක් ඇතැයි නොහඳි. දැන නොගත් ලෙසක් නොහඳි. දැනගත යුක්තක් ඇතැයි නොහඳි. දැනගන්නේ ඇතැයි නොහඳි. ඒ තමයි ඒ වෙනාන්තයක පරිවර්තනය කරලා තියෙන්නේ. මේ මහණෙනි එසේ වනාහි තථාගතයන් වහන්සේ දුටු ඇසූ විඳි දැනගත්තේ කෙරෙහි එසේ වන වූ සරිය දැනගත්තේ කෙරෙහි එසේ වූ තෙවස්ම එසේය. තාදීයය තාදී කියන එක. එසේ වූ තෙවස්ම එසේය. කියලායි. අරයන් කියන එසේ වූ තෙවස්ම එසේය. ඒසේ වූ බවට වැඩි උත්තරීතර වූ හෝ කණිත කර වූ හෝ අනෙක් එසේ වූ බවක් නැතයි කියන්නේ. ඒ කියන්නේ මේ පැහැදිලි කිරීමට වඩා ඊට වඩා උත්තරීතර කණිත කර වූ එසේ වූ බවක් නැතයි කියන්නේ. කියන දේ තමයි කියන්නේ. ඉතින් මම හිතනවා මෙතන අපි මේ ආයතන හයෙන් ඕන එකක් ගත්ත මෙන්න මේ කරුණු හතර තේරුම් ගන්න ඕන කියලා. අපි ඒ කරුණු හතර ගැන මේ අදහස් ප්‍රකාශ කළොත් හොඳයි කියලා මට හිතෙනවා. තේරුවන් සරණයි කොළඹදී මාර්ගය බොහොම පිං. ඔව් ඒක එහෙම ඉතාම වටිනා යෝජනාවක් පිළි විදිහට කරමු. මම හිතනවා මේ ඉතුරු විනාඩි 10ක් කියලා කියමුකෝ. දැනට ඉතින් දුන්නා කමන්නේ. එහෙම 15ක් අපි ඉමු මෙතන මේ ඇසීම කියන එක මම තෝරගන්නම් මේ මොකද මේ ඇසීම පිළිබඳව නේ අපිට ප්‍රශ්න තියෙන දන්නු මේ අපි අහගෙන ඉන්නවා දන්නේ නැති කට්ටිය කියන මේ දේවල් එක එක දේවල් අහලා අපිට විවිධ විවිධ මත මතාන්තර තියලා වගු දස් අපි කතා බහ කරගට යමු වුණා. ඉතින් මේ මම ජයන්ත මහත්තයාට කියන්න ජයන්ත මහත්තයා මේ අද අපි මේ සාකච්ඡා කරတဲ့ පෞද්ගලික අපි මේ කතා කරගෙන කොටත් අවසානයේ මම අල් කීප දේ එක්කත් මේක සම්බන්ධ කරලා හිතන ජයන්ත මහත්තයාව අපි කොච්චර මොනවා කතා කරලා අන්තිමට වෙන්න ඕනේ මෙතන නේද කියලා මට කීවිච්ච දේකුත් මේ වගේ සම්බන්ධයක් තියෙනවද කියලා හිතනවා. ඉතින් ඒකත් හිතාගෙන ජයන්ත මහත්තයා මේ අපි ගත්තොත් මේ ඇසීම කියන එක කිව්වේ ලයි ඇසීමෙන් වෙන් වූ ඇසිය යුතු දෙයක් ඇත්තයි නොහඟි. ඒ වගේම නොඇසුවක් ලෙස නොහඟි. ඇසිය යුක්තක් ඇත්තයි නොහඟි. අසන්නෙක් ඇත්තයි නොහඟි. මෙන්න මේක විතරක් දැන් අපි අරගෙන එතන ඉමු ටිකක් වෙලා මේ තේරුමක් ගන්න නම් ගොඩාක් දේවල් සම්පූර්ණව කතා නොකර අපි මෙතන ඉමු ටිකක් වෙලා මොකද්ද මේ වගේ ප්‍රඥාවකට ඇවිල්ලා මේ වගේ වෙන්න සදා මොකද්ද මේ කියන තැන අපි මේ ඉස්සෙල්ලා යන්න වෙන මාර්ගය හෝ ඒවද නෙවෙයි දැන් කතා කරන්නේ මොකද්ද මේ තැන මොකද්ද මෙතන මේ වෙන්නේ කියන තමයි මේ කාරණාව ගැන පොඩ්ඩක් අපි චීන වෙන්න කියන දැන් ඇසියට දෙයක් ඇතයි නෝගි එක කොටස තේරුම් ගන්න කරන නමුත් දැන් ලැබෙනවා ඔකටම ඔබද මෙතනදී ඇත්තටම දෙන්නේ සාමාන්‍යයෙන් ඉරත් එක්ක ලැබෙන මෙතන කියන්නේ අපි සාමාන්‍ය කියනවා බීම් බෑන් ගන්න දැක් කියලා ඒකේ නේද අතර ගාන මාස්කේදී සියලු දේවල් පිළිබඳව දක්න විදිහ තමයි මෙතනදී පැහැදිලිව දෙන්නේ කියලා කියන්නේ ඒ කියන්නේ දැකිය යුතුක් ඇතිමෙන් දෙන්නේ ඇතිමක් කියන දෙයක් නැහැ කියන එක. ඒ කියන්නේ යම් දෙයක් ගැන පතරව කියන්නේ වැතර අපි සාමාන්‍යයෙන් දන්නා වගේ ඒ සෝතායතනය කරහාම ඉන්න තමයි දැනගන්න ඕනේ. නැත්නම් අපේ කොහොමත්ම අසමා කියලා කියන්න බෑ. ඉතින් අපි කලින් කතා කරලා තියෙනවා වගේ මේක ආයතනයේ වෙන වෙනම පිළිසිදව එතනදී ඉදිරිගෙන යනවා කියන ඉදිරිපත් කරන කියන බව තමයි කියන්නේ. ඒ කියන්නේ යමක් අසමා කියනවා නම් ඒ වෙලාවේ යෙදිලා තියෙන අපි කියුවත් එහෙම මේ ආයතන පිළිබඳව ඒ ආයතනයේ හරහම තමයි මේ අසමාන් නැසෙන්නේ. ඒකයි වෙන විදිහකට දැනගන්න විදිහක් නැති බව. ඊට පස්සේ අනිත් එක තමයි දැන් අපිට අහන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් අපි ඉස්සරහට වෙන දේවල් ගැන පකිස්තානයේ පෙට්‍රෝ ටැංක පුපුරනවා ඒක අහන්න ඕනේ. අහන්න විතරක් නෙවෙයි දැන් අපි දන්නවා මේ වගේ දේවල් අහන්න කැමති තව ගොඩක් අත් ඉන්නවා කියලා එයාට කියන්නත් ඕනේ. ඒකවත් ඒකට ඇසීමක් කරන්න. එතකොට අපිට මේ අහන්න ඇති විශේෂ දේවල් ලෝකෙ තියෙනවා. ඒක අහන්න ඕනේ, ඉන්ඩක්ෂන් ගැන අහන්න ඕනේ, දවසේ අඩු වැඩි වෙනවා ගැන අහන්න ඕනේ. ඒවත් කියන්නේ දැනගැනීමේ තියෙන කැමැත්ත නිසාම අපි මේ ටෝටල් කියන එක එහෙම නැත්තම් මේ ඇතිව කියන එක ඔස්සේ තවදුරටත් බලාපොරොත්තු තියෙන දේවල් අහන්න ඕනේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි කලින් කියවගේ සර්වඥතා ඥානයත් ඒ වගේම සීනාස්තව දීලේ කියන ප්‍රත්‍යක්ෂ උත්තරේ කොට නැවත වරක් මේක මේ අලුතෙන් ගැත් අහන්න ඕනේ කියලා ප්‍රාර්ථනයක් හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක තවත් ඇති උත්තර තියෙනවා කියන එක ගැන හැඟීමක් නැහැ. ඒ කියන්නේ මේක නැත්තත් කිසිවක් ප්‍රාර්ථනාවක් ප්‍රවේදයක් කියන එකක් නැති හැටියට තමයි මේ දේශේදී තේරුම් ගන්න. තේරුම් ගත්තේ ඒ වගේම මේ අසන් අවසානයේ කියන මොහොතකට ඒක කාරණයක් මුචුනා මුත අවසාන කාරණේ තමයි මේ අසන්නේ නැහැ කියන එක. ඒකත් ඇත්තදී මෙහිදී හොඳින්ම තේරෙන්නේ තමයි අසන්නේ කියන එක ඇත්තටම කනවා ගැනීමක්මයි. මෙතන සිද්ධ වෙන්නේ ක්‍රියාවලියක්මයි. ඒ කියන්නේ අර ප්‍රේතයේ කනට ශබ්දයේ ගැටලයි ප්‍රේත විඥාන පහළ වීමෙන් යම් කිසි ඇසීමක් ක්‍රියාවක් ලැබෙනවා. නිසා මෙතන අසන කෙනෙක් ඉන්නවා කියලා හනුවගත්තොත් ඒක නැවත වරක් අර ආත්ම දෘෂ්ටියකට යන ප්‍රේතයක් කියන නිසා එහෙම සිටින වැරදි බවත් ඒකෙන් ඒ පැහැදිලි වෙනවා කියලා හිතනවා. ඔතන දවස් මහත්තයා මම දැන් තවත් අපිට කරන්න ලොකු කරගන්න පුළුවන් වෙන විදිහට කරවත් කරනවා. ඔව් සේවා සම්මාන යන දවස බොහොම පිං හොඳයි. මේ ඔව් මම හිතනවා ඒක මම ගන්න මේ විදිහට මම එහෙම කියලාම යනනම් ඒකට අනිත් මට උදව් කරගන්න පුළුවන් නැත්නම් දැන් අර දැන් ඇසීමෙන් වෙන්නු ඇසිය යුතු දෙයක් ඇයි නොහැදිත් කියලා කියනකොට මම හිතනවා මේ ඒ බාහිරව ඒ කියන්නේ ඒක ඔය සම්සම් කිසියම් සබ්ජෙක්ට් ගැන කිව්වොත් අපි දැන් මේ උතුමාලා කතා කරන දේ මම කතා කරන බව මේ මගේ කරට ලැබෙනවානේ. ඉතින් ඒ කිසියම් දෙයක් එතන සිද්ධ වෙනවා. එතකොට මේ ඇසීමක් තියෙනවා. ඇසීමෙන් වෙනු ඇසීමක් එතන තියෙනවා. නමුත් එතන ඇසිය යුතු දෙයක් නොහඟිත් කියලා කියන්නේ ඒ කියපු දේ ඒ ගන්නේ නැහැ කියන එකයි මම හිතන්නේ කියන්නේ අර ඒක අපි ඇසුවත් අපමණ කියන තැනින් වගේ. මොකද අපි දැන් ඔබේ අපි ඇත්තටම ප්‍රායෝගිකව අපිට මතුවෙච්ච පොගේ දවසට ප්‍රශ්න ගන්න අදහස් ගැන හිතුවොත් එimhe අපිට විවිධ ආකාරයේ ධර්ම දේශනා එක එක ස්වාමීන් වහන්සේලා කියන දේවල් ඇහිලා අපි ඒ ගැන කලබල වෙලා කලබල කියන වචනේ මම දන්නේ අපි ඉතින් ඒ ගැන හොයනවා විශ්ලේෂණය කරනවා. මම එහෙම නැත්නම් අපි ගත්තොත් ධර්ම දේශනා කතාව නෙමෙයි අපිට කවුරුද දැන්නා කියලා හිතමු. මේ බයින අවස්ථාවක් උනත් ඒ අපිට කියන්න බෑ ඒක අපිට ඇහුන්නේ නැහැ කියලා කවුරුද දැන්නොත් එන ඇසීමක් සිදු වෙනවා. නමුත් ඒක ඇසිය යුතු දෙයක් ඒ කියන දේ ගන්නෙ නෑ. මොකද ඒ ගන්නෙ නෑ කියන්නේ ගන්නෙ නැති තත්ත්වයකට ප්‍රඥාව දිනලා දිනා ඒ කිය මේ ඒ අවබෝධය මත කියන එක ඊගවට නොයසුවක් ලෙස නොහගිත. ඒ කියන්නේ ඇසිච්ච දේ මත සම්මුත ඇසුනේ නැති දෙයක් හැටියට සලකනවත් නෙවෙයි කියලා මට තේරෙන්නේ. මේක ඇසීමක් සිද්ධුණාකින් තර ඉන්නවා. නමුත් ඇසුම ඇසිය යුතු දෙයක් නෑ කියන එක. ඒකට අවසාන එක අසන්නෙක් ඇතේ නොහඟිත් කියන එක. ඒකට දිට්ටි සත්‍ය දිට්ඨිය නැතිවීමත් සමග අසන්නෙක් ඇතේ නොහඟිත් කියන කාරණාව. ඉතින් මම මට ඒක ඔයගොල්ලන්ට මම කියාගෙන යනකොට තේරෙනවා ඔයගොල්ලන්ට හොඳටම මට මේක තේරෙන්නේ නැහැ නැත්නම් මම කියාගන්න බෑ කියන එක දැන් හොඳටම ඔප්පු කරගන්න. ඒ නිසා මම තවදුරටත් කල්යන්තුන්ගේ උදව් උපකාර ගන්න කැමති. එතනම ඉඳලා ඒක තේරුම් ගන්න. මේ මම හිතලා මම අහන දේ තේරෙනවා කියලා. එතකොට එතනින් සිතන එක දෙයක් තමයි මම අත්‍යවම පැහැදිලිකරන මහත් ගැස්සේ දැන් ඇසිය යුක්ත කියන එක කවුද මේ ඇසිය යුක්ත කියන එක කරවන්නේ නොඇසිය යුක්ත කියන එක කවුද කරවන්නේ නොඇසිය යුක්ත කියලා පොතෙන් තියෙන එක මම කියවට පේන්නේ ඇසීමෙන් වෙන්නු ඇසිය යුතු දෙයක් ඇතයි නොහඟෙත් නොඇසුවක් ලෙස නැඟි එකෙන් දැන් නැමන්නේ කියලා. දැන් පරිවර්තන දෙකේ පොඩි වෙනස්කමක් තියෙනවා. අර විශේෂ කොයි පරිවර්තනය තමයි ඇසිය යුක්තයි නැසිය යුක්තයි කියන කතාවක් කියලා තියෙන්නේ. ඒ කියන්නේ කටකරුන්ගේ සාමාන්‍යස්සේ එකේ තියෙන්නේ ඇසීමෙන් වෙන්නේ ඇසිය යුතු දෙයක් ඇත එනහඳුත් නොඇසුවක් ලෙස නොහඳි කියන විදිහට. ඔයගේ දෙක වෙනසයි කියලා පැහැදිලි කරන්න දැන් මට මට වඩාත් ගෝචර වෙන්නේ මේ නොයසුවක් ලෙස නොගෙත් කියන එක මොකද මේ තථාගතයන් වහන්සේ ගැන කියන නිසා අර තථාගතයන් වහන්සේ අහන්නේ අපි අමතක කරන්න හදන මේ කියන්නේ තථාගතයන් වහන්සේ ඒක අර වෙනත් කෙනෙක් ගැන කියනවා දැන් අපි වගේ ප්‍රශ්න තියෙන්නේ මොකද තථාගතයන් වහන්සේ කියන්නේ නෙමෙයි මේ ඉහළ ප්‍රඥාවකට ආවට පස්සේ ඇති වෙන සත්‍යයක් ගැන මේ කියන්නේ එහෙනම් අනික කොහොමද මේ ගැන පොඩ්ඩක් අහලා දෙන්න නේද අපි එතන ටිකක් එහාට යන්න. ඒ කියන්නේ කිසිකෝ විස්තරේ තථාගතෝ දත්තා දත්තා. එතකොට භික්ෂූනි තථාගතයන් වහන්සේ දත්තා දත්තා කියන එක දැකිය යුත්ත දැක. ඒගොල්ලේ දැන් සුත එකට ගත්තොත් සුත්වා සෝතප්පං. කියන්නේ ඇසිය යුත්ත මම හිතන දැන් මම කියන්නේ මගේ අදහස් සුත්වා සෝතප්පං කියන එක තේරෙන්නේ නේ ඇසිය යුක්ත හරියටම ප්‍රතිචිය අවබෝධ කරගෙන කතාවට යනවා හන්සේ. එතකොට මොකද වෙන්නේ? සුතංගමඤ්ඤති. අසුතංගමඤ්ඤති. ඒ විදිහට මඤ්ඤණා කරන්නේ නැහැ සුතං කියන සිද්ධියක් මඤ්ඤණා කරන්නේ නැහැ. අසුතං කියන සිද්ධියක් මඤ්ඤණා කරන්නේ නැහැ. සුත්තා සෝතත්තා සුතංගමඤ්ඤති. සෝතං නෑමඤ්ඤති ඊළඟට සෝතබ්බං නෑමඤ්ඤති සෝතාරං නෑමඤ්ඤති අපි පාළිසෙන් ගත්තොත් එදෙනි මට එන අදහස තමයි යතර දත්තා දත්තබ්බං කියවහන් දැකිය යුත්ත දැනගෙන කියන එක දැකිය යුත්ත දැන නැත්නම් දැකීමේ සිද්ධිය හොඳින්ම අවබෝධ කරලා දැනුත් සාමාන්‍යයෙන් දකින විදිහ දැනගෙන ඊළඟට මේක පවතින ඇත්ත ඇත්තටම දැකලා දැක්කා දැක්කා. එතකොට මොකද වෙන්නේ? දිත්තං කියලා එකක් මඤ්ඤණා වෙන්නේ. අදිත්තං කියලා එකක් මඤ්ඤණා වෙන්නේ. අපි දැන් සුත කියන එක කතා කරන හැම සුත්තා සෝතප්පං මේ සීම ගැන හරියටම දැකලා ඇසීම කියන සිද්ධිය හොඳටම අවබෝධ කරලා ඒ අවබෝධය තුල මොකද වෙලා තියෙන්නේ? සුතං නමඤ්ඤති අසුතං නමඤ්ඤති. ගැන ඇසීමක් ගැන මඤ්ඤණාවක් වෙන්නේ නැහැ. නොඇසුවක් ගැන මඤ්ඤණාවක් වෙන්නේ නැහැ කියන අදහසක් තමයි නැත. මෙතන පාළිසෙන් කියනකොට එන්නේ. පෙරවන් තරණයි. මෙතන කබ්බේ මාතේ ඇසීමක් කර මේ මඤ්ඤණා කරන්නේ නැහැ. නොඇසුවක් ඊළඟට මඤ්ඤණා කරන්නේ නැති මේක වගේ දෙයක් තියෙනවා. ඒකත් සුතං නමඤ්ඤති. සුතං කියන්නේ 80ක් ගැන මඤ්ඤණා කරන්නේ නැහැ. ඊළඟට අසුතං නමඤ්ඤති. එතන ඇසුතං නැති දෙයක් ගැන මඤ්ඤණා කරන්නේ නැහැ. ඒක අපි කියන්නේ මේක මේ ඒකෙන් ගන්න එක විදියට කියන්නේ දැන් අපි මොනවා හරි අසනායි කියන පොත්පත්යක් ඒක දෙය ගැන නංගිනා කරන්නේ නැහැ. දැන් ඒ එහෙම නැතුව මේ හුන් නැති දෙයක් ගැන කෙනෙකුට හිතන්නත් පුළුවන්. අන්න එහෙම අපිටන් නෑ හුන් නැති දෙයක් ගැන නංගිනා කරනවත් නෙවෙයි. ඇත්තන දෙයක් ගැන නංගිනා කරනවත් නෙවෙයි. ඇත්තන නැති දෙයක් ගැන නංගිනා කරනවත් නෙවෙයි කියලා ඒ සිද්ධි දෙකම වෙන්නේ කියන අදහසක් මතෙන් කම් දැනෙන්නේ. අපි ඔක තව ටිකක් මේ උදාහරණයක් එහෙම අරන් කතා කරන්න බලමු. ඒ අදහස පැහැදිලි වෙන්නේ නම් කියන්න නන්දනේ. ඒවන් කරන. ඔව් සරණයි. අනිකුත් කල්ලාන් මිත්‍රන්ටත් මේ කාරණාව ගැන අපි තේරුම් ගන්න බලමු කියන එක නේද? මේ අපි මේ ගැන මම දන්නේ නැහැ, මට තේරෙන්නේ නැහැ කියන තැන වඩා අපි කතා කරලා තේරුම් ගන්න බලමු කොහොමද මේක මේ මොකද මේ මේ කියන කාරණා තේරෙනවද කියලා. මට නම් හිතෙනවා මේක ගැඹුරු කියලා. මම නම් කියන ඕනද කියලා නම් ඉතින් කාට එක දෙන්න පුළුවන්ද? කච්චිලජ්ජේ වගේ නේ ඉන්සම කාට නමක් කියලා දෙන්න. වසන්ත මහත්තයා කතා කරගන්න. ඇති දෙයක් ගැනවත් නෙමෙයි දෙනවා කියලා මන්ජනා කරන්නේ නැහැ. සබ්ජෙක්ට් නැහැ කියලා මන්ජනා කරන්නේ නැහැ. ඉතින් සම්හම් එබැයි මෙහෙම කියලා දැන් එබැයි සබ්ජෙක්ට් සුත්ත කියන එක දෙක්ට සුත්ත මුත ඒක සුත්ත කියන්නේ ඇහිමක් කියන ආයතනවලින් ආයතන උපද්දවන්නේ නැතිව කියන්නේ තෝක ආයතනයක් ඒක තෝක ආයතන ඇතුලේ අපේ සබ්ජෙක්ට් කතාන්දරේ හරි නිවි කිව්වා. කොට ඒ කියන්නේ නම තේ ආයතන කියන්නේ දුන්න සම්මාසයේ එතකොට එන ආයතන ඉදිරිදීනේ තමයි ඒක දෙක. හැබැයි ආයතන ඉදිරියට මේ ආයතන හයම නිරෝධ. නිරෝධය කියන්නේ අත නැතුව නෙමෙයි කියන්නේ මම තේරුම් ගන්න. තවදුරටත් අපි අහලා දැනගන්න ඕනේ කියන්නේ. පෙරවන් සරණයි. නැත්නම් තව කරුණක් එකතු කරන්න කැමති මේ දැන් මට හිතෙන විදිහට දැන් සුත්තෝසබ්බං සුතං නමඤ්ඤති අසුතං නමඤ්ඤති යෝතනේ අපි කතා කරන්නේ සුතං නමඤ්ඤති අසුතං නමඤ්ඤති සුත්තෝසබ්බං සුතං නමඤ්ඤති අසුතං නමඤ්ඤති එතන මේ නයන්න අයින් කළොත් එහෙම මට හිතෙනවා ඒ අනිත් සාමාන්‍ය ලෝකයා ඉන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයාට මොකද වෙන්නේ සුතං මඤ්ඤති අසුතං මඤ්ඤති. මතක තථාගතයන් තමයි මේ සුත්තෝසබ්බං කියන එක මම දැකන්නේ අර දෙකිනේ සිද්ධිය සම්පූර්ණයෙන් අවබෝධ කරලා තව විදිහට කිව්වොත් ඒක පිළිසඳ දැකලා ඇත්තටියි. ඇසීමේ සිද්ධිය පිළිසඳ දැක්කහම තථාගතයන් වහන්සේ කිව්වත් තමයි සුතං මඤ්ඤති. හැබැයි සාමාන්‍ය කෙනා සුතං මඤ්ඤති. ඒ කියන්නේ ඇසීමක් කියලා මඤ්ඤනා කරනවා. එතන අපි කියමු ඇතුළ දෙයක් දැන් අපේ වසන්ත මහත්ය සබ්දයක් කියති ඇතුළ දෙවි විදිහට කියන්නේ සබ්දේ කියලා දැන් සබ්දයක් වඤ්ඤාණ කරනවා ඊළඟට එතන ඇහුණ සබ්දයක් වඤ්ඤාණ කරනවා අසුතාඥා වඤ්ඤාණ කියන්නේ ඇහුණ නැති සබ්දයක් ගැන වඤ්ඤාණ වෙන්නත් පුළුවන් කෙනෙකුට එතකොට ඔන්නෙ පිටු දෙකම සපදිතයන් යෙදෙන්නේ නැහැ කියන අදහසද තමයි නැත මෙතන ඉන්නේ නෝ සුතං නෑ මඤ්ඤති අසුතං නෑ මඤ්ඤති කියන කේද පෙරවන් තරණයි ඉතින් තමයි කෝගලි මාතය මම හිතනවා මේ මම හැම කල්යම් මිත්‍රියෙක් ගැන හිතන ඕනේ නිසා මම ඒක පොඩ්ඩක් තව කුඩා කොටස් වලට කඩලා සාකච්ඡා කරන්න බලමු එහෙම නම් දැන් ඔබතුමා හොඳට අපි ගෙනාවා සාමාන්‍ය කෙනෙක් නම් සුතං මඤ්ඤති අසුතං මඤ්ඤති කියලා නේද දැන් පොගලි මහත්මයා නේ ඔව් එහෙමයි ඔව් එහෙම කිව්වා ඒ නිසා අපි ඉන්න දැන් මම පටන් ගමුකෝ සුතං මඤ්ඤති මට මේක තේරුම් කරලා දෙන්න කවුරු හරි මෙතනින් මහත්මයාගේ මම ගෞරවයෙන් ආරාධනා කරනවා ප්‍රීති මහත්මයා මේ තේරුම් කරලා මට තේරුම් කරලා දෙන්න කියලා කිව්වම ඒක කෙනෙක් හිතන්නේපා මේ මම මේක දැනගෙන ඉන්න ඕන නැති කෙනෙක් කියලා දෙන්න කියලා මම මේ පාවිච්චි මගේ වචන පාවිච්චි විලාසයයි කොහොමද ඔබ තේරුම් ගන්න ඉන්නේ මේ මොකද වෙන්නේ ඔබට වෙනත් මොකක් ප්‍රශ්න තියෙනවද සුතම් මඤ්ඤති සාමාන්‍ය උදාහරණකින් දැන් මම මේ කතා කරන දේ ඇහෙනකොට සුතම් මඤ්ඤති වෙන්නේ කොහොමද ඒක ප්‍රීති මහත්මයා සතරන් සර්ණයි පදලොත් මාත්මයට සෑමට දැන් අපි දෙයක් ඇතනම අපි හිතනවානේ දෙයක් අපිට ඇතනවා කියලා කියන්නේ මොකක් හරි ගීතයක් ඇතනවා මොකක් හරි කතාවක් ඇතන කියන සුළු දෙයක් ඇතනවානේ ඒ ගැන අපි හිතනවා ඒ කියන්නේ අපි නිතරම ඇතන දෙයක් කියනවා එතකොට මේ යම් කිසි දෙයක් අපිට පිටින් අපේ සෝතේට එන විදිහට තමයි අපි හිතන්නේ ඒකට ඇති යුතු දෙයක් ගැන අපි නිතරම විතරකින් ක්‍රියාවට වඩා පිටින් එන දෙයක් අරමුණක් ගැන තේමක් තමයි මට හිතෙන්නේ මෙතන කතා කරන්න කියලා දලොත් මාත්මේ ඔව් ඒක සමාන වෙන මේ ඒක අපි තව මේ පොඩ්ඩක් ඉදරින් මට තේරෙනවා අපි කලින් තුන් දේ තව දැනුම් අපිට ඕනේ කියලා දැන් මම මේ කතා කරන දේ ඇහෙනවනේ ප්‍රීති මාත් ඔබතුමා නේද මොකද වෙන්නේ මෙතන සුතම් මඤ්ඤති වෙනවද මොකද මේ සුතම් මඤ්ඤති වෙනවා කියන්නේ මෙතන දැන් දලොත් මාත්මයා කියන දේ ගැන මම කල්පනා කරනවා දැන් දලොත් මාත්මයා කියන්නේ මොකද්ද ඒ ගැන මම හිතලා තේරුම් ගන්න බලනවා ඒ කියන්නේ දැන් මොකද්ද කියන්නේ මේ යම් පිළි ධර්ම කාරණාවක් ගැන කියනවා ඒක මට දැන් ඇත්තෙනවා ඒ ගැන මම කල්පනා කරනවා තේරුම් ගන්න එහෙනම් තමයි මට හිතෙන්නේ මඤ්ඤණා කරනවා කියන්නේ ඊට උඹට කිය එකක් නේද සුතම් මඤ්ඤති කිව්වම පස්සේ මොකද්ද ඒ කියන්නේ ඒක කවුරු මම කොහොමද මාතේ ඔබතුමාට වෙන සමාන මම දේවල් හාරවුස්ල ඔබතුමාට දානවා නේද ඔබතුමා ඒක ඇදලා පුතේ හොඳයි හොඳයි සුතම් මඤ්ඤති කියන්නේ ගෞරවයෙන් කොබලි මාතේ නම් එනම් කොබලි මාතේ අපි ඒක කියන්නේ පැහැදිලි කරගමු හොඳයි දැන් එතන අපේ මත්තම අපි තේරුම් ගත්තොත් ඊළඟට එතනින් එහාට යන්න පුළුවන් අපි ඉන්න මත්තම. එතකොට අපි ඉන්නේ සුතං මඤ්ඤති අසුතං මඤ්ඤති කියන එක. එතකොට අපි දැන් ඇසීමක් ගැන අපි දැනගන්නවා නේද? දැන් දවස්තන හත්ය කතා කරනකොට එහෙම නැත්නම් මම කතා කරනකොට ඕකල්ලෝ ඔන්න දැන් මම මේක සිද්ධා කියලා දැනගන්නවා. ඒ දැනගැනීමේදී අපි මූලිකම තැන ගත්තහම වෙන්න පුළුවන් ජාති දෙකක් තියෙනවා අපේ සාමාන්‍ය ලෝකයාට. එකක් තමයි දැනන මං කියන එක ඔබට දැනගන්නවා කියමුක. එතකොට දැන් මං කියපු එකම මං ආයෙ හුත් ඔබලන් දැන් සමහර විට මේ එක එක්කෙන එක එක විදිහට කියනවා. හැබැයි හැමෝම හිතාගෙන ඉන්නේ මං කියපු එකම දැනගත්තා කියලා. කෙනෙක් හරියටම මං කියපු දේම දැනගන්නත් පුළුවන්. තව කෙනෙක් හිතාගන්න පුළුවන් මං කියපු දේ දැනගත්තා කියන වෙලින් කරුණා. ඔන්න අතනයි මං අර සුසං මඤ්ඤති කියන්නේ. දැන් අපි දෙයක් කෙනෙකුට කියනකොට එතෙන් තමයි දැන් අපි දෙයක් අහනකොට අපි හිතනවා අර ඇති උපදේම ඇහුවා කියලා. ඒ වුණාට ලෝකෙට ඇති නැත්නම් ලෝකෙ ජාති දෙකක් තියෙනවා. එයා සිහියට ඇහුවා වෙන්නත් පුළුවන්. එයා සිහියට වඩා වෙනස් අදහසක් අපි එයාට ඉවත් කියලා ගත්තා වෙන්නත් පුළුවන්. ඒක තමයි මම අසුතං මඤ්ඤති කියන්නේ. කොකුලමාත්‍ය තව තමයි මඤ්ඤණා කරනවා. මඤ්ඤති කියන්නේ මඤ්ඤණා වලින් අපි කරන්නේ නේද? මේ මොකද මේ මඤ්ඤති කියන වචනේ අපි නිකන් වෙනම කියන්නේ මඤ්ඤති කිය. මඤ්ඤති වචනේ මේ අපි සාමාන්‍ය කරගත්තන වල නම් තියෙන කන්නා දික්කාන විදිහට ගන්නවා කියලා මම එතනින් එහාට යනවා. මොකද අපි සතුටුන්ගේ සංඥාන්තේ උඩට වෙනස් එකක් තියෙනවා. මඤ්ඤණා කිරීම නිසායි සංඝා දිට්ඨිමාන ඇති වෙන්නේ කියලා සාමාන්‍ය පරිවර්තන වල නම් කියන්නේ සංඝා දිට්ඨිමාන වශයෙන් ගැනීමමයි මඤ්ඤණා කිරීම කියලා. ඔව් හැබැයි කටුකුණ දාමුදු කියන එක හරි වගේ නේද? දැන් අපි දන්නවා මේ දැන් ලෝකෙට අයිති මත්තන කියන්නේ ඇත්තටම නෙවෙයි. හැබැයි අපි ඉන්නේ ඒ මත්තන. ඔකට තමයි දැන් අර පුදුකමාව දැන් වතුරට දෙන බල්ලා ඉතාලින ඉන්නේ වතුරේ ඉන්න බල්ලවම දැනගත්තා කියලා. දැන් අපි දන්නවා හුදකම ඔක මඤ්ඤණාවක් නේ. ඒ කියන්නේ අවතේ නැත්තනේ. දැන් අපි හුදකම දන්නවා මේ වතුරේ බල්ලෙක් නැහැ කියලා. හැබැයි බල්ලා විශ්වාස කරන්නේ බල්ලෙක් ඉන්නවමයි කියලා. නමුත් මඤ්ඤණාවක් පිටිකට තමයි මම මේ වරලව ඉරි අදහස ගන්න. එතකොට අපි ඉන්න මඤ්ඤණාවක ලෝකේ සාන්ති දෙයක් ගැන මඤ්ඤණා කිරීම. ඒ කියන්නේ අර බල්ලාර දෘෂ්ටියෙන් ගත්තා වගේ අපි දෘෂ්ටියෙන් අරන් තියනවා. නැත්නම් එහෙම ස්වභාවයක් මේ සාහිදී පවතිනවා කියලා. අන්නේ ඒක තමයි මඤ්ඤණා වේදිකට ඒ කියන්නේ තේරුම පැත්තෙන් අදහස් පැත්තෙන් ගත්තොත් මට හැදෙන්නේ. දැන් ඔබේ මාත්මය දැන් ඔබතුමා කතා කරන දේ මට ඇහෙනවා. මට දැන් ඇහෙනවා. මට ඇහෙනකොට මේ ඒක දැන් මට ඇහුණා. දැන් මම දැන් කවුරු හරි මට කිව්වම මේ පොබුල මහත්තයා කතාවද කියලා මම කියනවා. පොබුල මහත්තයා කතා කළා මට ඇහුණා, මට තේරුණා, මට මොකද කියනවා. ඒකෝට මේ එතන මේ ඒ විදිහට ගැනීම මේ අහපුදී මෙහෙම කෙනෙකු අහන්න කෙනෙක් හිටියා මෙතන අහන්න. ඒකද මේ මං යන කරනවා කියලා කියන්නේ ආත්ම දිට්ඨියෙන් මේක මේ ආත්ම දිට්ඨියෙන් ගැනීම මෙතන මේ කතා කරන්න කෙනෙක් හිටියා එක වෙනම කතාවක් යත් හිටියා. මේ මම අහනවා, මම ගන්නවා, මේ වගේ අහන්නේ වෙන කෙනෙක් අහන්නේ, මම නේ අහන්නේ, මේ මට ඇහෙනවා. ඒක අහපු දෙයත් මම අහපු, ඒක අන්තිමට අහපු දෙයත් මම අහපු කනත් මගේ මමත් ඉන්නවා. ඒ වගේ ඒක නේද මේ මං යන කරනවා කියලා කියන්නේ. එතන මෙහෙමයි දරුවක් සමහත් දැන් මුලින්ම මඤ්ඤණා කරනවා කියන එකේ අදහස පැහැදිලි හරි දැක්කනේ. මේ කියන්නේ ප්‍රබුද්ධ ස්වභාවය දැනගත්ත නේද. එතනින් අපි ඒක මඤ්ඤණා කරා කියවහම එතන මුලා වුණා තව විදිහට කියනවා. පැහැදිලි හරි දැක්කනේ. පොදුවේ මඤ්ඤණා කරන එක දැන් මෙතන දැන් ඇතිවීමක් වෙනකොට අපිට වෙන්න පුළුවන් මඤ්ඤණා හතරක් විතර ගන්නවා කියන ලබන. සත්‍යයෙන්ම හන්සේ ඒ මඤ්ඤණා හතරටම අහු වෙන්නේ නැහැ. මොකද මේ ඇත්ත ඇතුළත දැක්ක නිසා කියලා. ඒක ඇතුළේ මේ හතර මොන වගේ හතරක් කියන එක තේරුම් ගන්න ඕන. අපර එකක් නෙමෙයි. හතර ආකාරයකට දැන් ඔබතුමා කිව්වා වගේ දැන් මං කතා කරන එක ඔබතුමා අහනකොට මට ඇහෙන සත්‍යයක් තියෙනවා. ඒක දැන් කියන හිතනකොට ඔක මඤ්ඤණාවක් නයි. එතන ඒ මඤ්ඤණා ජාති මේ හතරම උතන තියෙනවා කියන සිද්ධිය තමයි කියන්න හදන්නේ. ඒ හතරෙන් අර පළවෙනි දෙකේ දෙකෙන් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් මඤ්ඤණා කිරීම තුළ දැන් මං කියන්න හදන එක මේකයි කියලා හිතාගත්තට ඉතර වෙනස් දෙයක් හිතාගත්තා වෙන්න පුළුවන්. ඒකට පැහැදිලිවම මඤ්ඤණාවක් නේ. ඒකට දැන් අපි හිතමු මෙතන ඔබතුමායි තවත් කෙනෙක්ගේ මං කියන දේ අහගෙන සත්‍යය ඔයගෙන කතා කරන්න ගියාම එක්කෙනෙක් කියනවා නම් ඔක්කොල කිව්වේ එහෙම කියලා. අනිත් කෙනා කියන්නේ නෑ නෑ ඔක්කොල කිව්වේ එහෙම. අන්න ඒකන තේරෙනවා නේද දෙවිදිහක්. අන්න ඒක තමයි සුඛං මඤ්ඤති අසුකම් නැති හැබැයි ওই පිටේන මඤ්ඤණාව කියන එක තියෙනවා ඒක තමයි අපි අඳුර ගන්න ඕන ගැඹුරු කරන ඔව් ඒක තේරෙන ප්‍රොබ්ලමත් දැන් සමහරවල් දැන් මේ ඒක තේරෙනවා දැන් ඒක අපිට බොහොම කර බොහෝ වෙලට තේරෙනවා ඒක මේ ඒක එහෙම තමයි එහෙම වෙන්න ඕනේ කියලා හිතන්න පුළුවන් මේ ඒකෙන් දෙන්නේ ඒක තේරුම් ගන්න විදිහකට ඒක හැබැයි ඒකම තමයි කියලා අපි හිතන ඉන්නවා ඒකමනේ අපිට හැමතැනම වෙන්නේ අපි ෂෝ පුදුම දැන් තිබුදේ පැහැදිලි මේ ඒක මම ඉතින් මම වෙන පැත්තක එකක් දානවා ඒක හරි කියලාම නෙමෙයි ඒක එහෙමදත් කියලා අහන්නේ ඒ කියන්නේ ඒ හිමදත් කියලා අපි පසුව හො හිතන් දැන් අපි කිව්වේ මොකද්ද සුතම්මඤ්ඤත කිව්වම අපි දැන් කිව්වා මට මම දැන් ඔබතුමා කතා කරන එක මට එනවා මම මෙතන ඉන්නකොට ඒ එහෙන කම නිසා මෙතන මම කෙනෙක් ඇති වෙලා දැන් ආම කෙනෙක් ඉන්නවා මම ඒ අහිම සමග මම මගේ මේ ඒ ආයතන හදාගත්තා ඒ උපු වුණා ඒකෝ දැන් මෙතන අහන්නේ කිනා මේ එතෙන්දි මමේ මගේ ආත්මය කියලා මම දැන් කතා කරපු දේවලුත් දැන් අරගෙන ඉවරයි. ඒ මම කියලා අරගෙන ඉවරයි. දැන් අපි තුමු මෙතන දැන් අසුතන් මඤ්ඤතික දැන් මෙතන කියපු නැති දෙයක් තියෙනවා නම් මොකක් හරි මෙතන දැන් මට හිත නැති දෙයක් තියෙනවා. දැන් ඔබතුමා මෙතන ඉන්නකොට මේ ඔබතුමා කිව්වේ නෑ මම අහගෙන තවද බලාපොරොත්තු හිටිය ඔබතුමා කියනකොට මොකක් හරි කිය එකද ඒක කිව්වේ නෑ. දැන් ඒක දැන් මම මඤ්ඤණක කරනවා සුදා මඤ්ඤණ දෙක. ඒ කියපු නැති මේක මට ඇහුනේ නෑ ඒක. සුතේතාවේ නෑ ඒක. මම දැන් ඒකත් මම මඤ්ඤණ කරනවා. දැන් මේක කිව්වේ නෑ නේ නේ. ඒ අසුතං කී මගේ මමේ මගේ කියලා මං අල්ලන් ඉන්න දේ ආවෙත් නෑ. ඒක කියුනේත් නෑ. එතකොට මේ එහෙමත් ගන්න පුළුවන්ද කියලා මේ හිතන්න හිතනවා. ඔව් ඒක හරි. මොකද දැන් ඕක අපි දැන් ප්‍රායෝගිකව අපි කොහොම නැහැ කියලා හිතුවට අපිට වෙන්නේ නැ ඕකමයි. ඒක තමයි මම කියන්නේ අර දැන් අපි සාමාන්‍යයෙන් එක එක දෘෂ්ටිවල ඉන්නවනේ. එතකොට අපි වෙන්නේ මේ ධමයක් අහනකොටම ඔන්න අර අපි ඉන්න මත පිටට මේක ගලපන. එතකොට වෙන්නේ අපිට හිතෙනවා මෙයා කිව්වේ මේකයි කියලා. හැබැයි අන්තිමට අපි කරලා තියෙන්නේ අර කීපයක කියන්නේ අපේ තියෙන ටිකකට මේක ගලපගෙන. එතකොට අර කියපු දේ නෙමෙයි ඇහිලා තියෙන්නේ. හැබැයි අපි හිතාගෙන ඉන්නවා මෙයා මෙහෙම කිව්වා කියලා. සමහරවිට අහන්නත් ලැබෙනවා මෙන්න මෙයා මෙහෙම කිව්වා කියලා. තව කෙනෙකුට කියන අවස්ථාව. ඉතින් එහෙම වෙන්නේ ඒක සාමාන්‍ය තත්ත්වයක් ලෝකයාගේ. ඒක අපි අර ගොඩක් සබ්දක දිහාම තමයි ඔතමානතික රෝගී තත්ත්වය කියන මට්ටමකට ගන්න. ඒ කියන්නේ නැතිව ඇතනා කියලා කෙනෙක් කියනවා නම් ඒක රෝගී තත්ත්වයක් විදිහට ගන්න මට්ටමකුත් තියෙනවා. ඒ කියන්නේ අපි හැමෝගෙමත් ඔය මට්ටම යම් කිසි මට්ටමකට තියෙනවා. මොකද අපි දෘෂ්ටිවලට දාගෙන මේ කියන ඇහෙන දේ ගන්න නිසා. එතකොට දැන් ඔබ කොමා ආකීතවර අනිත් කරුණක් මම පැහැදිලි කරන්න නම් ඒක නම් කන ගන්න එහෙම කියනකොට වඩා අපි කොමා තරම්ම කිව්වොත් හොඳයි. මම දැන් මට ඇහෙනවා මේ අපි දැන් බල්ලෙක් පුරනවා ඇහෙනවා. එතකොට ඇසීමක් නෙවෙන්නේ. දැන් ඇසීම වෙනකොට මම අර බාහිරින් ඉන්න බල්ලෙක් පුරනවා ඇහෙනවා කියලා දැනගන්නවා. ඔන්න ඔය තුල අර මෙතන කියපු තුන්වෙනි කරුණ තියෙන අර දෙයක් මඤ්ඤණා කරනවා කියන එක. එතෙන්ට නම් ආවේ මොකද ඔකම නැහැ. මෙතන පුද්ගලෙක් මඤ්ඤණා කරනවා කියන එක ඒ හතරවෙනි කරුණ. ඒක ඔතනම තියෙනවා. එතකොට ඒ තුනයි හතරයි තමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ ඊට වඩා ගැඹුරුයි මෙතන මේ සුතං මඤ්ඤති, අසුතං මඤ්ඤති. ඊට පස්සේ තියෙන්නේ සෝතබ්බං මඤ්ඤති. සත්‍යනිපේ සෝතාරං මඤ්ඤති කියන එක. ඒ කියන්නේ අසන්නේ මඤ්ඤණා කරනවා. එතන මම අහනවා මේ අහන කෙනෙක් ඉන්නවා මට තමයි මේක ඇහෙන්නේ. අපි බම කියන වචනේ නොකිව්වත් අපි බාහිර දෙයක් දැනගන්නකොට ඒකෙන්ට රිංගලා ඉවරයි මම කියන එක. එතකොට මේ සෝතාරණ සම්න්නේ මඤ්ඤණා විලා ඉවරයි. ඒක අර තුන්වෙනි එක තුල තියෙන තුන්වෙනි එක තියෙන්නේ විදිහ දෙයක් තමයි මේ දැනගත්තා. මම ඒ විදිහ බල්ලෙක් ගැන දැනගත්තා. දැන් අපි මෙතන උනත් දැන් ඔබතුමන්ලා හිතනකොට මම හිතනකොට මේ දැන් අන්න ඔස්ට්‍රේලියාවේ ඉන්න දළුවත් මහත්තයා මේ කතා කරනවා කියනකොට අර දෙයක් පණවල ඉවරයි. ඒක මඤ්ඤණාව. මොකද ඒක ඇත්තටික නෙවෙයි. ලෝකෙට ඇත්ත උනාට ආර්ය දර්ශනේ ඒක ඇත්තටික නෙවෙයි. එතන ඔයකත් ඉන්නද රුවත් සංහත්යක් තියෙනවා. ඒක අහන මේකත් මමත් ඉන්නවා. ඒ දෙකම ඒ දෙවෙනි තුන්වෙනි මඤ්ඤණා දෙක. සෝතබ්බනෝ සෝතාරණ. එතකොට මේ දෙක තේරුම් ගන්නම වෙනවා. බාහිර දෙයක් දැනෙවවා කියන්නේ අජත්ත මම ඉන්නවා. මම කියන්නේ අර වසන්ත මහත්තයා කියන උදාහරණේ ඒකයි දැන් අජත්ත පහිච්ච දැනවීමක් තියෙනවා ලෝකෙටයි. එතනින් මෙහාට දැන් සුඛා කියන එක නැත්නම් සුඛං මඤ්ඤති අසුඛං මඤ්ඤති කියන දෙකේ ඊට වඩා සියුම් කරුණක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඒකත් අර සළු අදහක තමයි නම් තෙන්නේ. කියපු දේ දැනගත්තා නම් සුඛං, නොකියපු දේ දැනගත්තා නම් අසුඛං. මඤ්ඤති කියලා. හරිද? එතනටත් වඩා සියුම් තත්ත්වයක් තියෙනවා. අපි දැන් දුකේ දික්කනක් සංහරි සුඛේ සුඛනක් සංහරි කියනකොට අපි අහන කන කොයි ලෝකයන් සිද්ද කොයි කියලා දෙකක් බෙදලා තියෙනවා. ඒකේ පත්‍යත්ත බහිත්ත කියලා අධ්‍යස්සයන බහිත්තයන කියලා දෙකක් තියෙනවා. දැන් එයමත් තමයි යම් කිසි මඤ්ඤණාවක්. මොකද සුත කියන ධර්මතාවෙත් ඒවත් අතාල නැහැ. හැබැයි ලෝකෙට ඉතිමත් තමයි අපි එහෙන්නම තමයි මේක විශ්වාස කරන්නේ. ඒකයි මේ ලෝකයා මඤ්ඤණාවක ඉන්නවා කියන්නේ. එතකොට ලෝකයෙන් ඉතර වෙන දර්ශනයේදී ඒ මඤ්ඤණාවවත් පිළිකන් නැති මත්තමක් තියෙනවා. ඒකට සුඛං කියන එකේදී මඤ්ඤණා වෙන දෙකක් තමයි අපි ඒ මූලික මත්තෙන් ගත්තොත් අජත්තක සිත් කියන ස්වභාවයක් මඤ්ඤණා වෙන දෙකිය. ඒකට තමයි මඤ්ඤණා කියන වචනේම යොදන්නේ. මොකද ඒක පැහැදිලිව තියෙනවා මේ අජත්තායතන, බහිත්තායතන කියන ඒවා අවිද්‍යාව ප්‍රත්‍යයෙන්ම හටගන්න දේවල් කියලා. මම ඔය දැන් අර ඉස්සෙල්ලා මඤ්ඤණා කියන වචනේට තේරුමක් ලැබුණා. මට ඒක කියන්න බැරි වුණා. යම් කිසි දෙයක අවිද්‍යාවක් තිබිලා නම් ඒක මඤ්ඤණාවක් වань. ඒ කියන්නේ මුලාවක් යෙදිලාමයි. අන්තිමට මුලාවෙන් කරන සිද්ධිය මඤ්ඤණාවක්. ඇත්ත සුසිතිත කියන විද්‍යාව නැත්නම් යථාබුද්ධ ස්වභාවයේ දැකීම තුළ තමයි මඤ්ඤණාව දුරු වෙන්නේ. නෑ මඤ්ඤති මත්තමයි. අනේ වගේ මේ සියුම් කර්මකුත් මම අර කතා කරන මත්තම එහාටත් දකිනවා. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි කොබ්ලි මහත්මයා. දැන් අපි නැවතත් කල්‍යාණ මිත්‍ර මුදලෙන් අහමු මේ කතා කරන දේ අර්ථයක් තියනවද වැටෙනවද? කමල් මහත්මයා ඔබතුමාට වෙන්න මමද? ඔබතුමාට මම කතා කරන බවත් මතක් කළා. තෙරුවන් සරණයි කොහොමද? තෙරුවන් සරණයි ධන්නේතම. ඉතින් මේ කුද්දරදී මහත්තයා ඒක හොඳින් තේරුම් කරලා දුන්නා. ඒක ආයතන ආයතනයේ අධ්‍යක්ෂ බහිද්ද දෙකේතාව කැටිවිදමයි කියලා. එතන බලන්න අනිත් පැත්තෙන් අපි දැන් බුද්ධජන මහත්තයාගේ පැත්තෙන් බැලුවොත් අපි දැන් ඉස්සෙල්ලා බැලුවේ ලෞකිකයේදී අපි අනිත් පැත්තට බුද්ධජන මහත්තයාගේ පැත්තෙන් බැලුවොත් ඒ දෙන්නේ කියන නේද ඇහෙන කෙනෙක් නැහැ කියලා. හෙන්නේ කෙනෙක් නැත්තම් කවුද මන්නේ කරන්න කෙනෙක් නැහැ. එහෙමනම් ආයතනක් නැහැ. එළියේ සබ්ජෙක්ට් එක පිළිහි හරි. සබ්ජෙක්ට් නැහැ. ඒ දේව තැන වෙන්නේ නැහැ. අපි නැහැ කියන්නේ නැහැ. නැහැ කියලියද නැහැ කියන්නේ නැහැ කිව්ව එක විනායි ඒක තියෙනවා කිව්ව එක ඒක වැරදි. ඒක තැන වෙන්නේ නැහැ. දැන් අහංග කෙනෙක් නැත්තම් ඒකක්වත් තැන වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පැත්තෙන් ගලුවා නම් සද්දයක් ඇහුණා. නමුත් කිසිම මන්දනාවක් නැහැ. මොකද කිසිම ආසනයක් තැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රවේශ සක්කායදිකයක් නැහැ නේ. සක්කායදිකයක් නැහැ. ආසන නැහැ. එතකොට රූපයක් තැනෙන්නේ නැහැ. කිසිම දෙයක් තැනෙන්නේ නැහැ. දැන් මම හිතන මේක තමයි මගේ අදහස. ඒකෙන් තමයි අතිරසන්නේ බොහොම පිං කවල් මහත්මයා ඔව් හොඳයි තවත් කැලෑම තුන තුන දවස්වල් තියෙනවා එකතු වෙන්න එකතු වෙන්න කියන්නේ අතරම තමයි මේක තේරුණා නම් අපිට පොඩ්ඩක් ආලෝක ලැබා දෙන්න මේ තේරුම් විදිහට එමු නැත්නම් ප්‍රශ්නයක් හිතේ තියෙනවා නම් ඒක තමයි ඉදිරිපත් කරන්න සවතත්තකින් මේක කියන්නම් දැන් ඇසි ඇසීමෙන් වෙන්න වූ ඇසියේ යුතු දෙයක් කියනකොට අපි දැන් ඇසීම සිද්ධිය කියන්නේ අසන මොහොතේම හටගන්න මේ කියන්නේ ඒ කියන්නේ ඊට කලින් කතාවකුත් නෙමෙයි ඊට පස්සේ කතාවකුත් නෙමෙයි අසන මොහොතේ උපදින දතිය ඒ අපි කියමු සත්‍යයක් ගැන කතා කරනවා කියලා. එතකොට ඇසීමකින් තොරව සත්‍යයක් ගැන කතා කරන්න බෑ. ඒ කියන්නේ එක පැත්තකින් අප හොඳට තේරුම් ගන්න පුළුවන් දැක්ක නැහැ නැත්නම් ඇසීමක් ගැන කතා කරන්න බෑ. අපි දැන් ඇසීම ගැන කතා කළොත් මේ ඇසීම සිද්ධියේදී උපත්ත්වය තත්තු නැත්නම් හටගත්තු සත්‍යයක් ඇසුවා නිසා විත වෙන කොහෙවත් තියෙන ධාහිරෙන් ආපු හරි මොකක් හරි කියලා තමයි අපි හිතන්නේ. එහෙම ස්වභාවයක් නෙමෙයි. මේ ඇසීම නිසාම කතා කරන්න පුළුවන් ස්වභාවයක්. ඒ කියන්නේ ඇසීම තියෙන සිද්ධියේදී උපද්දපු දේවල් තමයි අපි මේ සුඛං අසුඛං කියලා කතා කරන්නේ. එතකොට අන්න ඒක ලෝකයා දන්නේ මන්‍යනාව විදිහට මොකද මෙතනම මෙහෙම පැන නැංග නැත්තම් උපද්දල ඇතුළු කරපු දෙයක් කියලා දන්නේ නැහැ. ඒකට මේක උපද්දලම ඇතුළු කිරීමක් මේ කියන්නේ කියන සිද්ධියක්. විදිහට සංගය මන්‍යනාව දකිනවා. පෙරවන් කරන. හොඳයි. පෙරවන් කරනයි. හොඳයි. කල්‍යාණ මිත්‍රයන්ට අවස්ථාව දෙනවා කලින් හොඳක් කරා වගේ ප්‍රශ්නකින් හරි තේරුම් ගත යුතුදී ඉදිරිපත් වෙනවා. ඒ මහන්නතු වෙන්නක හොඳයි කතා කරනවා සම්වර්ත මම කියන්නේ මේ මහන්න එහෙම දිපත් වෙන්නේ නැති හැමෝටම තේරුන්නේ නැහැ කියලා තමයි අපි හිතගෙන ඉන්නේ හොඳයි වසන්ත මහත්තයා හොඳයි ඉතලම අපිට කියන්නේ ශබ්ද බාහිර ලෝකෙ කියලා. මට කනක් තියෙනවා. ඔය ඒ සක්කාය දිට්ඨියන්නේ කියන්නේ මම මට කනක් තියෙනවා බට බාහිර ලෝකෙට නෝයේ ඒකතර මංගනා කරන එක දෙවියන්ට හදන්නේ තණ්හා මාන දිට්ඨිය කියලා හැමෝම දන්නවනේ පතනකින්. නමුත් දැන් ඒක මංගනාස්න ඔය කනවගත්ත දෙන්නේ. ඒ කනවගත්ත දේ යාතන මාසෙ දෙමාසෙන් ළමන්නේ සිටින්. එතකොට ඒක සුද්ධද මාමන්න කියන්නේ අපි ඉහදාන නමුත් අපි සුද්ධික අපිට වෙන්නේ මොකද්ද පාස්ම මේ විඥාණයෙන් කරන්නේ මේක දෙන් කළම තින්න ඒ විඥාණය මේ මායාවනේ මේක කියන්නේ ආයතන දෙක තත්ත්වය සත්‍යය යන්නේ නමුත් අපිට කියලා තිබුණා නැතනම් ගලේ මාදේ බලන්නේ කියලා තිබුණා එහෙනම් අපි දන්නවා එහෙන් දැනගෙන කලකුත් අපිට කියනවා සාර්ථකයක් කියනවා ඒ දෙකෙන් තමයි බලලා ඉන්නවා එකද ලෝකයේ බාහිරින් පනව දැක්කමයි කියන්නේ මිනිස්සු ඒ මිනිස්සුත් වෙනවා ඒක ගන්නවමයි කියන්නේ අපි ලෝකෙදි ලෝකයේ පනවන විදිහට තමයි විද්‍යානුහස්තිගේ නාමයට ඕකෙත් දෙන්නේ අද ශබ්ද තිබුණට ඒ ශබ්දය තමයි ඉස්සෙල්ලාම අපිට කනට ඒ ශබ්ද සංඥාව කියන්නේ ශබ්ද සංඥාව කියන්නේ ඒක ප්‍රතිවිරුද්ධ කියන්නේ ඒක කිසිම දෙයක් නෑ හදේ ඒ නැහැ කියන්නේ තමයි සමම් හත් කියන්නේ නැහැ කිව්වොත් ඒක යනවා දක්වා ඒක වෙනවා කිව්වොත් ඒ දෙක අතර නැති දෙයක් එන්නේ කතා කරන්නේ මෙතන සමම් දැනවීම දෙන්නේ නැහැ හදේ විදිනවා ඒක විදිනවා කියන්නේ ඒක ඒ විදිහට තමයි මේ අපිට හෙල්ලෙන්නේ මොකද ඒ විදිනකොට නැත්නම් අපිට ඉස්සරහාම දැනෙන්නේ කකුල අපිට හිතෙන්නේ කියදින්න කකුල වදින පොළොවේ කියන්නේ. කකුල වදින පොළොවේ කියුවා කියන්නේ අපි අර ඉස්සෙල්ලා මාළු කරා. පස්සේ එක පාටම අපිට ආවේ මේ එතන මේ එතන මොකද කියන්නේ. හරි කියලා දැන් ඒ උදාහරණයක් ගන්නකට නෙවෙයි උදාහරණ වලින්ම තමයි තේරුම් ගන්න වෙන්නේ නැත්නම් කියන දේවල් තේරුම් ගන්න බෑ අපි දැන් අර විදිනකොට ඔබතුමා කිව්වා කකුල පොළවේ වදිනවා ඒක තමයි සාමාන්‍ය ලෝකයා ඉන්නපත් වෙන එතකොට මේකේ අපිට බලන්න වෙනවා පවතින ඇත්ත දකින්න නම් බුදුරජාණන් වහන්සේ දෙන්නලා දීලා තියෙනවානේ මේක දැනගත්තේ කොහමද මොන ආයතන වලින්ද බලන්න කියලා. එතකොට අපි ගන්නවා දැන් ඔය කකුලයි පොළවයි තියනවා කියලා දැනගන්න උදව් වෙන ආයතන මොනවද කියලා හොයාගෙන ඉන්න කියාවක් අපිට තියෙනවා. ඒක එහෙන් දැකලා පොළවේ තියනවා දැක්කා වෙන්න පුළුවන්. එහෙන් දැකලා කකුල තියනවා දැක්කා වෙන්න පුළුවන්. ඊළඟට අර ස්පර්ශ වෙනම හොත්තේ කයට මේ යම් කිසි දැනීමක් නිසා ඔය දෙකම දැනගත්තා වෙන්න පුළුවන්. ඒ කොහොම දැනගත්තත් ඒ දැනගත්ත තැනෙදි බලන්න කොයි ආයතන හරහද ඔක දැනගත්තේ. ඒක ඒ ආයතන පිළිසින්ද දකින්නට ආයෙ මෙන්න මේ කියන දිට්ඨ සුඛ මුසරණ්‍යාත හතරේ එක උදව් වෙනවා. ඉතින් අපි දැන් කකුලයි පොළවයි දැනගෙන ඉන්න එක නම් මේ අපිට සුඛ තියෙන එකට ගාන්නම බෑ. අද එක හෙන්දකල දැනගෙන තියෙනවා ආය ස්පර්ශයක් නිසා අපිටම දැන් සක්මන් කරනවා පොඩ්ඩක් ඉස්සරහා බලාගෙන එතකොට අපිට අපේ කකුල වදින කෙලවට ඉන්නේ නැහැ කකුලට ඉන්නේ නැහැ හිතේ අපි දන්නවා ඇවිදිනවා ඇවිදිනවා කියන්නේ අපි දන්නවා කකුල දැන් පොළවේ තිබ්බා කියලා ඒ දැනගෙන ආවේ කොහොමද දැන් එතෙන් ඒ ඉස්සර බලාගෙනත් නෙමෙයි එතකොට බලන්න මේ ආයතන මේ හයෙන් කොයිවද ඔතන තියෙන්නේ? يعني පිටද, පිටද, මොකද විඤ්ඤාතද? එතකොට තියෙනවා මෙතන දැන් කාය ආයතනෙ මුල් වෙලා තියෙනවා. කායික ස්පර්ශය. කකුල පොළවේ වදිනවා කියන ඒ සාමාන්‍ය මට්ටමේදී කායික ස්පර්ශය තමයි ඉස්සෙල්ලා වෙන්නේ. එතකොට පිට කාය ආයතනෙ මොකද්ද දෙන්නේ? මේ හතර ගත්තොත් පිට සුත මුත විඤ්ඤාත කියන හතර ගත්තොත් එතකොට ඔන්න තේරුම් ගන්න පුළුවන් මොකද තියෙන ස්වභාවය හතරේන. මුක තියෙන ස්වභාවය හතරේන. ඉස්තරය කාය ආයතනක කරන්න පුළුවන්. දැනීමක් දෙන එක. මුක කියන්නේ දැනීම. එතකොට කාය ආයතනයට පුළුවන් දැනීමක් දෙන්න පුළුවන් විතරයි. දැනීම කියන එකේ වර්ණයක් හැඩයක් තැනක් ඔය වගේ ඉස්තර තියනවාද? නෑ. දැනීම දැනීම විතරයි. ඒක කොහෙද කියලා කියන ස්වභාවයක් නැහැ දැනීම කියන එක. දැනීමට තියෙච්චරයි මොකද? ඒකට අපි මුකුත් මන්්‍යනා නැතලොත් ඒක මෙහාට කරන තීරම මන්්‍යනා දොර තීරම. දැනීමකට අමතරව මොනවා හරි එකතු කළොත් ඒක දැනීම නෙවෙයි. ඊටපස්සට අපි කල්පනා කරන්න ගිහිල්ලා මේ දැනෙන ගතිය ගැන කල්පනා කරන්න ගිහිල්ලා තමයි උතුරු ටික හදන්නේ. ඒකට ඒක සවදුරටත් මුත තියෙන සිද්ධියට ස්වභාවයක් නෙවෙයි. හැබැයි අපි සාමාන්‍ය ලෝකෙදී පිළිගන්නේ අපිට මේ කකුල පොළවේ වදිනවාමයි දැනුනේ කියලා. හැබැයි ආයතන පිළිසඳක තින්න කියොත් වෙනා නෑ. මෙතන මුත තියෙන සිද්ධියක් ඇවිල්ලා තියෙනවා. ආ ආයතන. මුත තියෙන සිද්ධියේ කකුලකුත් නැහැ පොළවකුත් නැහැ අන්න ඔබට ඒරුම් ගන්නවා ප්‍රතිගාමී දැනීමක් විතරයි දෙවට ඔබ බලන්නේ කියත් අපි නපුදා දැනීමක් විතරයි එහෙනම් ඒ දැනෙන දේ ගැන කල්පනා කරන්න දෙහිලා නේද මේ පොළවක් හදලා තියෙන්නේ ඒ කියන්නේ මන ආයතන මන ආයතනෙන් තමයි පොළවක් හදලා තියෙන්නේ මන ආයතනෙන් තමයි කකුලක් හදලා තියෙන්නේ එහෙනම් ඒකුනේ අර මේ අර මුත කියන සිද්ධියට පස්සේ මුත කියන සිද්ධිය නිරුද්ධ වුණාට පස්සේ තමයි මනායතනය වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට කල්පනා කිරීම තුල නේද අපි ඔය දැනීමට මේ පෙර ඇසුර උදව් කරගෙන එකතු කරපුවානේ. තමයි එකතු කරපුවා අපි මුක කියන එකට අදාළයි කියලා හිතන ගතියමයි මඤ්ඤණාව කියන්නේ අන්න තව විදිහකට. එතකොට මේ දැනුන දෙයක් දැනීමට අමතරව දැනුන දෙයක් පනෝල. පන මේ හතරේ එක මඤ්ඤණාවක් උතන තියෙනවා. අර දෙයක් කියන එක. දැන් දෙයක් කියද්දි මෙතන ಜಾති දෙකක් අපිට තියෙනවා පපුලයි පොළොවයි කියන. ওই දෙකම මඤ්ඤණා දෙක. හැබැයි ලෝකයාට ඇත්ත. ඒ කියන්නේ ඇත්ත කියලා ආර්ය දර්ශනයේදී ওই දෙකම මඤ්ඤණා දෙක. ඒක සාමාන්‍ය ලෝකෙකට තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒකට ආයතන පිළිසින්ද දකින්න පටන් ගත්තොත් ඒක තේරුම් ගන්න පුළුවන්. මොකද කියන්නේ ඒක පපුලකුත් නෑ, මොකද කියන්නේ පොළොවකුත් නෑ. ඒකත් එහෙනම් ඒ මුතවලට අමතකව මඤ්ඤණාවක්. එතන බලන්න ඊළඟට ඒකදී දෙවනව හදපු මනායතනෙන් හදපු දෙයක් නේද නම් පොළොව තියෙන එක මනායතනෙන් හදපු දෙයක් නේ. කකුල තියෙන එක. ඒක මනායතන වැඩ කිරීම කියන්නේ මොකද්ද? අපෝ අපි අහලා තියෙනවා මන ධම්ම මනෝඥාන. ධම්ම කියන්නේ මන නිර්මාණයක් නිසා. ඒක විදිහට වෙන දෙයක් නෙවෙයි. එහෙනම් එකක් අපි මෝඩකමකට අහුවෙලා නේද? අත්‍යවශ්‍ය දෙයක් නැහැ නේද? ඒකට ඒ දෙකම බාහිරේ තියනා කියලා විශ්වාස කරලා තියන්නේ අර මඤ්ඤාවට අහුවෙලා. ඒක හරියට අර වතුරට එදෙන බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නා කියලා කැනෙන්වවගේ වැඩක් නේද මේ කරලා තියෙන්නේ. ඔන්න ඒකට තේරෙනවා අපි එහෙනම් මේ මඤ්ඤාවට හිඟලා තියෙනවා. අත්‍යවශ්‍ය යථාභූත ස්වභාවය මෙතන මේ දැන්වීම කියන මුත කියන ස්වභාවය විතර නිතිලා තියෙනවා. ඊට වඩා ඔක්තර දේවල් අපි මඤ්ඤණා කරලාද කියලා. මං හිතනවා එතනින් සදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගොඩක් මාද මොබෙන් මම යන ගෞරවයෙන් යමු වෙන දහ සංග මහත්මයා. සංග මහත්මයා. සංග මහත්මයා අයිකන් ටෝක් නවු කියලා ලියලා තියෙනවා. හොඳයි. හොඳයි. කාර්ද කැමර ප්‍රසන්න මහත්මයා ඔබතුමාගෙන් වෙන්නේද මේ කාරණාවන් තේරුමාද මොනවද මේ කියන දේවල් ඒ වන්දන ඔබතුමාට තේරුමා එහෙනම් අපිට පුළුවන් යමක් එකතු කරන්න එහෙම නැත්නම් වෙනමගේ මේ මේක අර මට ඕනේ අර ගැඹුරම තැනින් අපි කලින් කතා කළා වගේ තථාගතයන් වහන්සේගේ ඒ අපි දැන් සීම ගැන කතා කරලා අපිට ඕන නම් හිතා ගන්න පුළුවන් දැනගැනීමක් ගැන කියනවා නම් දැනගැනීමෙන් වෙන්නු දැනගත යුතුක් ඇතයි නොහගිත් දැන නොගත් ලෙසක් නොහගිත් දැනගත යුතුක් ඇතයි නොහගිත් දැනගත්තෙක් ඇතයි නොහගිත් මේ දැනගන්නවා කියන්නේ මේ ඒ දැන් අපි ඉස්සෙල්ල කතා කරලා මේ ඇසීම ගැන දැනගැනීම ගැන පොඩ්ඩක් කතා කරුත් එහෙම මේ කාරණාව කොහොමද අපි තේරුම් ගන්නෙ ප්‍රසන්න මහත්මයා දෙවන තැන මත මට සාමාන්‍ය දෙයක් තමයි තේරෙන්නේ මට ගොඩක්ම තේරුන්නේ ඇත්තටම ඒක නිසා මම මේ මම තේරුණු විදිහ නම් මට තේරෙන්නේ මාත්‍ය යම්කිසි දෙයක් දැනගන්නවා නම් ඒ දැනගත්ත දේ ඒ විදිහටම කියලා තියෙන මිසක් ඒකට කිසිම තණ්හාබැදිච්ච මාන ඇතුල් කරගන්න නැතුව මේ අපේ උපාදානයක් හදාගන්න නැතුව ඉන්න විදිහ තමයි මෙතෙන්දි කියවෙන්නේ කියලා මට තේරෙන්නේ. ඉතින් එකෙන්නේ මේ යම්කිසි දෙයක් අපි දැක්කද දැක්ක දේ නැත්නම් අහුණ දේ තේරුම් ගත්ත දේ ඇතුළට අරගෙන ඒක ගැන හිත හිතා තව තව සංස්කාර හදාගෙන උපාදානය කරන්නේ නැතුව ඒක ඒ විදිහටම යන්න දෙනවා වගේ විදිහක් තමයි මට තේරෙන්නේ. එතරම් එහෙත් නම් මට ඒ ගැන ඇත්තටම කියන්න තේරෙන්නේ නැහැ. මට තේරුම් ගන්න ඔතන තමයි ප්‍රශ්න මොකද අපි නැවතත් මේ තථාගතයන් වහන්සේ සම්බන්ධ කරලා මේ දේශනාව වුණ බව මතක් කරගමු. මතක් කරගෙන මේ තථාගතයන් වහන්සේට අපි දැන් මේ වාදක මානසික මාර්ගමක තථාගතයන් වහන්සේ මේ උන් වාදිතන් වහන්සේට යමක් දැනෙන අවස්ථාවක්. ඒ කියන්නේ දැනෙනවා කියන්නේ කතා කරනකොට කවුරු හරි කොපේ පේනකොට එමුණු විඤ්ඤාණයක් ඇති වෙච්ච අවස්ථාවක් කියන්නේ නේද? දැන ගැනීමක් මේ ඒ අවස්ථාව ගැන හිතන්නකො. එතකොට උන්වහන්සේට කොහොමද ඒක වෙනව ඇත්තේ? ඒ කියන්නේ මේ කියන්නේ උන්වහන්සේට දැනගැනීමක් වෙන අවස්ථාවක් කියන්නේ ඒක දැනගැනීමෙන් වෙන්නේ දැනගති උත්තක් උන්වහන්සේට නොහොගිට කියනවා. මොකද උන්වහන්සේට දැනගැනීමෙන් වෙන්නේ දැනගති උත්තක් නොහොගිට. දැන නොගත් ලෙසක් නොහොගිට. උන්වහන්සේ කිසියම් දයක් දැන නොගත් ලෙසක් නොහොගින්නේ නැහැ. හැබැයි දැනගැනීමක් වෙනවා. නමුත් ඒක දැනගති උත්තක් නොහොගිට. දැනගත යුක්තක් ඇතයි නොහොගිට. ඒක දැනගත යුක්තක් තියෙනවා කියලාත් නොහොගිට. දැනගත් එක තමයි නෝගෙත්. ඉන්නේ ඒ සත්‍ය පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් අපිට තව ටිකක් ඉස්සරහට මේක තේරුම් ගන්න උපකාරයක් වෙයි. ඔව්. මඩලොත් මත මෙහෙම තියෙන තැනක මේ බුදුරජාණන් වහන්සේට එක්කෙනෙක් ඇවිල්ලා අහලා තිනවා බෝවන්සේ සන්තෝෂයෙන් ඉන්නේ කියලා. ඒකට කියලා තියෙනවා අහලා තිනවා මොකක් ලැබුණාටද කියලා. එහෙනම් අසන්තෝෂෙන් ඉන්නේ කියලා. එතකොට මොකක් නොලැබුණාටද කියලා. ඉතින් ඒ වගේ සත්‍ය මොහොතෙන් උන්වහන්සේ ඔබ වහන්සේ මෙතන තියෙනවා ඒක තේරුම් ගන්න. ඔව් හොඳයි ඒක බොහොම හොඳ එකක් ඇත්තටම. ඒකට අපිට සම්බන්ධ කරගෙන පුළුවන් මේ පැහැදිලි වචනෙන් කියලා තියෙන දෙයක් මේකට සම්බන්ධයි නේද? හොඳයි. මේ මෙතන මේ වන් දැන් අපි මේ අපි ධර්මයේ කතා බහ කරන අපි ධර්මයේ හැසිරෙන හදන ඔබ රිට්‍රීට් හොය හොගිල භාවනාවට සම්බන්ධ වෙන අන්තිමට බලාපොරොත්තු වෙන්නේ ඔතන නේද? කොටගත ඒ බුදු බව නෙවෙයි උනාට ඒ රහත් සිතක තියෙන ප්‍රත්‍යක් මේකම නේද කියලා හිතනවා. ඒ දෙන්නේ යනවා. ඒ නිසා මේ පිළිබඳව කිසියම් හොඳ දැනුමක් අවබෝධයක් තියෙන එක හොඳයි කියලා හිතනවා. එතෙන්ට ප්‍රඥාවෙන් මෙතන යාවි සිතන බව ඇත්ත. නමුත් දැනගැනීම මේක මේක වගේ තැනක් නේද කියන කමක් නැහැ කියලා හිතනවා. වෙන කල්යන විතරේ කොට එක තියෙන කැමතිද? මට දරුවත් මාස්ටර් කොබලගේ මාස්ටර් කියන්නේ ප්‍රශ්නේ ඇත්තට මරත් මාගේ ප්‍රශ්නයක් තමයි. ඒ කියන්නේ මේ අර අහපු නැති දෙයක් ගැන මඤ්ඤණා කරනවා කියන්නේ. ඒ කියන්නේ අහුන් නැති දෙයක් ගැන කොහොමද මඤ්ඤණා කරන්නේ? ඒ කියන්නේ මටත් හිතෙන්නේ එහෙමයි. දැන් සමහරවිට මේ අපේ හිතුවත් එහෙම දැන් ඔන්න මම දැන් දරුවත් මාස්ටර් කීනේ දෙයක් යනවා. ඊමේල් එකක් යවනවා මොකක් හරි උත්තරයක් බලාපොරොත්තු වෙනවා මොකක් හරි සම්බන්ධයක්. ඊට පස්සේ මම වැදගත් මහත්තයර ස්කයිප් කෝල් එකක් ගත්තොත් මගේ බලාපොරොත්තුවක් තියෙනවා අර සම්බන්ධයෙන් අහපු නැති දෙයක් අහන්න. ඒ කියන්නේ දන්නේ ඒ කියන්නේ ඒ අර කණේදී දැන් අහගන්න. ඒ කියන්නේ ඒකවල දැන් මගේ හිතේ තියෙන මේ අහපු නැති දෙයක් ගැන යම්කිසි අහගැනීමේ කනත්තක් අපේක්ෂාවක් තියෙනවා. ඒ වගේම දැන් කෙනෙක් මට කියනවා නයගරා දිය ඇල්ලක. මම කවදාවත් ගිහිල්ලා නැහැ. නමුත් මගේ හිතේ නොදැක්ක දෙයක් ගැන එහෙම දිය ඇල්ලක් තියෙන විතරක් මම මේක ඉන්ටර්නෙට් එකේ බලලා විස්තර හොයාගෙන මෙහෙම එකක් තියෙනවා. මෙහෙම දිය ඇල්ලක් කියලා මම දැක්ක දෙයක් ගැන මගේ හිතේ මොවාගෙනීමක් මන්ජනාවක් කරනවා. ඒ ඔක්කොම කරන්නේ ඒකට තියෙන කැමැත්ත ප්‍රනිදිය ඉඳ තමයි මේ විදිහ මන්ජනාව කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ තත්ත්වය ගත්තාම බුදුරජාණන් වහන්සේ සියල්ල දැන සියල්ල දැක ඉන්නේ කෙනෙකුට තවත් දැනගත යුතුයි. කාම ලෝකයේ කියන දේ ගැන දැනගත්ත කෙනෙක් සිතින් බලයක් නේද හොඳටම තේරෙනවා. එතකොට එහෙම මඤ්ඤණා කියන මේ දේ නොදැක්ක නොදැක්ක දේ දකින්නවත් සූජාක් අහන්නවත් ඒ වගේ අර දේවල් වලට යෑමක් අනිවාර්යයෙන්ම සිද්ධ නොවන බව තේරෙනවා. මොකද මේ ඒ ඒ ඒ මේ කාම සාමලෝකයෙන් නයිගමින් කොහෙත්ම ප්‍රයෝජනයක් නෑ. ඒ වගේම අලුතින් යමක් දැනගන්නවා කියන එකේ අවශ්‍යතාවයකුත් නෑ. සියල්ලවත් නිසා, රොග්නිසා ඥානය නිසා. ඒ වගේ ඉතනත් පොඩ්ඩක් ගැලපෙනවද කියන හිතුණා මේ සංගණිත දෙන්නත් අදහස් කියලා දැනගන්නේ. ජයන්ත මහත්තයා මේ හොඳයි ඔබතුමාගේ කාරණාවන් කලින් ඉදිරිපත් අපේ කතා විදිහට සම්බන්ධ කරලා ඒ වුණාට මට හිතෙනවා මේ අනු අවුතුම අන්තිමට කියපු දේ මේ තථාගතයන් වහන්සේ කියන්නේ මේ කියන්නේ මේ ගැලපෙන මදිද කියලා සමායන මම අහන්නේ මේ මොකද අර ඒක අරවගේ හරියට අපි දැන් කියනවා සිහිනෙන්වත් පවුන කර දැන් අරහත් වෙන ගුණ ගැන කියනකොට තථාගතයන් වහන්සේ සිහිනෙන්වත් පවුන කළා කියලා එහෙම කියන්නේ නේද? ඒක අපිට දන්නවා ඒක ගැලපෙන්නේ නැහැ කියලා ඒ වගේ කතාවක්. තමයි දැන් අපි සිහිනෙන්වත් පව කරයිද? පව නොකරයි කියලා කියන්න. රහතන් වහන්සේ අපහත් ගුණය කියන්නේ. ඉතින් ඒ වගේ හිතනවා. ඒ වගේ කිට්ටු යනවාද කියලා ප්‍රශ්නයක් කියන්නේ වහන්සේට දැනගැනීම දෙයක් නැහැ. ඒ කියන කතාව එකක්. ඉතින් ඒක ඇත්ත. දැන් බාහිර ලෝකේ දැනගන්න බාහිර ලෝකයක් තියෙනවාද කියන එකත් බාහිර ලෝකේ නැහැනේ. දැන් අපේ වසන්ත මහත්තයා නම් අපිට කොහොමද වැදි කියලා දෙන්නේ? බාහිරව රූපයක්වත් සද්දයක්වත් නැතිකොට කොහෙද බාහිර ලෝක? ඉතින් දැන් දැනගන්න දැන් මේ කතා කරන්නේ ඊට ඔබට ගිය ප්‍රඥාවක තියෙන සත්‍යයක් නේද? මේ නැති දෙයක් ගැන. නැති දෙයක් ගැන. ඒ කියන්නේ අපි දැන් අපි දැන් හිතමු මේ හැමදේම අපි ඊට පිටත්දී පොඩ්ඩක් අඩුවන්ට මේක ගත්තොත් සියල්ලම මිදිලා ශුන්‍යතාවට යන තැනක් හිතන්න ශුන්‍යතාව විමුක්තිය ගැන. ඒ දැන් අපි සියල්ලම මිදිලා ඒ සියල්ලම මිදිලා මිදිච්ච කෙනා. හැබැයි ඒක මේ ශුන්‍යතාවට ගිය කෙනා ඉන්නවා එතකොට. එහෙම වෙන්න පුළන්නේ දැන් මේක ඒක එහෙමත් නැහැ. ඒ කියන්නේ අහන්න සුතේ මඤ්ඤණ කරන්නත් නැහැ අසුතේ මඤ්ඤණ කරන්නෙත් නැහැ කියන එක තමයි. ඒ සුතේ මඤ්ඤණ කරන්න ඒ කියන්නේ ඇහෙනමක් තියෙනවා ඒක මඤ්ඤණ කරන්නේ නැහැ. නමුතර ඇහෙන්නේ නැහැ කියන දෙයක් තියෙනවනේ සුතේ මඤ්ඤණ කරන්නේ නැහැ. ඒ කියන්නේ ඇහෙන්න ගන්න දෙයක් මෙතන නැහැ. මෙතන තියෙන්නේ සිච්ච සද්දයක් පමණයි. රූපයක් නම් එතන තියෙන්නේ වන්න ගන්න පමණයි දැක්වේ. එතන ගත් දෙයක් නැහැ. නමුත් ඒ නොගත් බවවත් මඤ්ඤණ කරන්නේ නැහැ කියන එක තමයි දෙයක් කියලා. ඉතින් අනේ වගේ මෙතන මේ ඒක තමයි දැන් ඔකේ වචනේ සරලව කියන්න අමාරු දෙයක් කියන එක. සරලවද ඥානය ලැබපු කෙනෙකුට අනි මොනව ගැන හිතන්නද? හිතන්න දෙයක්වත් නැහැ. බලාපොරොත්තු කිසිමක් බලාපොරොත්තුවක් ඔකේ තියෙන්නේ නැහැ. ඉතින් අපිට කියන්නේ සුත්ත් ජන හොවෙන් මතක ඒ ත්‍ත්වයටපත් මිනිස්සු තන කියන ඒ කිසිම බලාපොරොත්තුවක් අපේක්ෂාවක් කියන දෙයක් නැති නිසා ඉතින් මේ දැන් ගැන මම කියනවා තමයි දෙයක් නෑ. ඒක ඒකද අපි මං හිතන්නේ මේක සුත්තර පොතකට වාචිකේ සම්බන්ධ කරන එක කිව්ව නිසා අපිට ඒක පහල් එතන අපි දන්නේ නැහැ. අපි අඩු ගන්න එක විශ්වාස කරන නිසා අපි ඒක ගෞරවයක් තියෙන නිසා ඒක අපිට එහෙමයි කියලා හිතාගෙන කල්පනා කරන්න පුළුවන්. නමුත් කවදා හෝ මේතර මම වැරදි නම් නෙවෙයි කියන ඔබයි මමයි අත් විඳින්නේ එතරම්මයි. ඒ නිසා ඒක යායුතු මඟක තැනක්. ඒ නිසා මේක මේ කියන හිතක මත ඒ කියන්නේ අවසානයේ තියෙන ස්ථානයක් නිසා මේක අපිට untouchable දෙයක් හැටියට පැත්තකට විදියක් නෙමෙයි මේ දැනුම මේ ප්‍රඥාව කොමස්ද කියන දේ දැනගැනීමක් වෙන්න ඕනේ කියලා හිතනවා. සමහරවිට මම මේ මේවා කපා කරනකොටම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සපදපයන් වහන්සේ ගැන නේද ප්‍රජානන් වහන්සේ ගැන නේද සපස්ත ඥානය ගැනද අපි මේ කතා කරන්නේ කියලා. ඉතින් අපිට ඔබෝචර වෙන්නේ මේක ගැන කතා කරලා මොකටද කියලා නිකන් මේ වැඩකට නැති ගතියක් හිතන්න පුළුවන්. ඒ වින්දා මම මේක මතක් කරනවා මේ සූත්‍රයක් කියවත්ති දැන් මේක පටන් ගන්නෙත්න මේක සූත්‍රවලට එක විදිහට තියෙනවා. දැන් මේ සූත්‍රේ පටන් ගන්නෙත්ති බුදුරජාණන් වහන්සේම භික්ෂූන් නමතල බුදුරජාණන් වහන්සේමයි මෙහෙම දේශනා කරන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන බුදු කෙනෙකුට වැඩක් නැහැ. දැන් මම මෙහෙම දන්නවා මම මෙහෙම දන්නවා කියලා මේ කට්ටියට කියලා ඉන්නේ. ඒ දේශනාව කරද්දී ඒකේ පරමාර්ථය තමයි මේ නිසා කෙනෙක් ධර්මය අවබෝධ කරන පැත්තට යොමු කරන අදහස. එතකොට මෙහෙම දෙයක් මේ විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ නෙවෙයි. මෙන්න මේකයි මේ නිරෝධය කියන ස්වභාවය. නිවන කියන ස්වභාවය. එතකොට කෙනෙකුට නිරෝධයේ ඥානං කියන එක හරිම වැදගත් වෙනවා. මොකද ඒක සම්මාදිට්ඨියේ අංගයක්. දුක්ඛේ ඥානං සමුදය ඥානං වගේ නේද? අපි දන්නා නිරෝධේ ඥානං කියන එක එන්නම ඕන. එනාවේ නැත්නම් ලෝකෝත්තර මාර්ගයේ උපත්ව ගන්න බෑ. ඒකයි මේ නිරෝධේ ඥානය කියන එක පිටර ගන්න. දැන් එතනදී මම ආයෙ මතක් කරනවා නිරෝධේ ඥානය කියන්නේ නිරෝධ උනා නෙමෙයි. සාධිරිය ප්‍රහත් උනා නෙමෙයි. මම එතන දකින්නේ ආර්ය මාර්ගයට වැටෙන්න අවශ්‍ය චතුරාර්ය සත්‍ය ඥානය විදිහට නිරෝධේ ඥානය කියන එක ඕන. ඉතින් අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන මන්නේනාව මොකද්ද නෑ නම් යටි කියන ස්වභාවය මතද කියන එක ගැන සත්‍ය ඥානයක් එන්න ඕන. අර සංකරණත්‍ය මතක් කළා වගේ මූලපරියාය සූත්‍රයේ තියෙන්නේ සුත්ත්ඥය මන්ඥා කරනවා. රහතන් වහන්සේ හරි තථාගතයන් වහන්සේ හරි නෑ නන්නේ. එකකට ඒ අතරින් ඒක පුද්ගලය තමයි නාමඤ්ඤති. ඒ කියන්නේ එයාට සාම මඤ්ඤණා වෙන ස්වභාවය තිබුණට එයා දන්නා රහතන් වහන්සේට මෙහෙම මඤ්ඤණා වෙන්නේ නැහැ. ඒ දන්නේ මොකක් හින්දාද? මෙන්න මේ Nirodhi ඥානය හින්දා. දැන් ඒ Nirodhi කියන යම් කිසි සැකයක් තිබුණොත් එහෙම නැහැ. ඒ කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ නාමඤ්ඤති කියන එක මේ මඤ්ඤණාවේ නිදෙන්න උත්සාහයක් කරන්න බැරි වෙනවා. නිරෝධය ගැන නුවණක් තිබුණ නැත්තම්. එතකොට මේ මම දකින්නේ මේ දේශනා හුඟක් වැදගත් වෙන්නේ මේ සාකච්ඡා කරන එක. මේ නිරෝධය කියන එක මොන වගේද කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරපු කෙනෙක් මේක. එතකොට සාකච්ඡාන් වහන්සේ දැන් මෙතෙන්දී අපි හිතන්න ඕන අර දැන් ඉස්සෙල්ලා අදහසක් මතුණා මේ ඉන්නේ උපමාවෙන් එහෙම අපි දැන් එතන දෙවියෝට ආයම් කිසි දෙයක් හිතාගෙන මේක ගැන හොයන්නේ නැහැ. ඒකත් හරි. හැබැයි මෙතන අපි අමතක කරන්න හොඳ නැහැ නේ. දෙලින්ම සිත් සුත මුත විඤ්ඤාත කියන හතර වෙන වෙනම අරගෙන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ අපි දකින මොහොතක දැකීමක් තුල සිත් වෙන සිත් කියන විදිහට ජනනාංශය විස්තර කරනවා. එකෙනෙක් අපිට මොනවා හරි තේනවා. තේන වෙලාවෙදී මඤ්ඤණා වෙන ආකාර හතරක් තියෙනවා. මොකක්ද? දැකීම, දිට්ඨං මඤ්ඤණා වෙනවා. නොදකපු දෙයක් මඤ්ඤණා වෙන්නත් පුළුවන්. දිට්ඨං මඤ්ඤණා වෙනවා. ඊළඟට දැකපු දෙයක්, මේ දැකීම නිසා දැකපු දෙයක් මඤ්ඤණා වෙන්න පුළුවන්. මේ දැකීම නිසා දැකපු කෙනෙක් මඤ්ඤණා වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය හතරම අපි මඤ්ඤණා. තව විදිහකට කියොත් ලෝකයා සිද්ධ වෙන දේවල්. ඒක රහතන් වහන්සේට එහෙම නැත්නම් තථාගතයන් වහන්සේට මේ දැකීම තුළ දිට්ඨං නමඤ්ඤති. අදිට්ඨං නමඤ්ඤති. දස්සබ්බං නමඤ්ඤති. දස්සාරං නමඤ්ඤති. කියලා මේ පැහැදිලිව තියෙන සිද්ධිය ගැන මම මෙතන නෝනක් දැක්කත් ඒක අර Nirodhi ඥානං කියන එක. එතනම අපරම තියෙනවා ඇත්තටම දැන් මඤ්ඤණා කරන එක දුක්ඛේ ඥානං. එතකොට ඉති ඇයි කියලා දකින පැත්ත සමුදේ ඥාන දැන් නර්මඤ්ඤති කියලා එක දකින එක නිරෝධේ ඥාන. එතකොට ඔන්න ඔය තුන තියෙන කෙනාට මධ්‍යේ ඥානං කියන එකත් එතනම ඇති වෙනවා කියන අදහස තමයි මට හිතෙන්නේ. පෙරවන් තරණයි පෙරවන් තමයි කොහොමද ඔව් හොඳයි දැක්ක කොවි දැන් තමයි. ඔව් කොග්ගේ මහත්තයා අපිට මේ අපි අවසානයේ කොටසක් ඉදිරිපත් කරගත්ත නේද සූත්‍රය. ඔව් ඒකත් මේ අවබෝධය ගැනම හින්ද ඒක හොඳයි. දැන් එහෙනම් අපි ඒක බලමු. ඊළඟට සාතාවක් වෙනවා. දැන් මේ තාදීයේ තාදී මේ අකාර කියලා මේ තාදී ගුණය අතින් එතකොට ඊට වඩා උත්තරී කර තනිකතර එකක් නැහැ කියලා දේශනා කරනවා. ඊළඟට තියෙන ඒ ධාතාවක් වගේ කියනවා යං කිංචි දුක්ඛං සුඛං නුඛං වා අච්චෝ සුඛං සත්‍ය නුඛං පරිවිසං නතේ සුඛාදී සයසං උපේසු සත්‍යං නුඛාවාපි තරං ගහෙය්‍ය කියලා. ඒක පරිවර්තනය තියෙන්නේ අනුන් ඇදසීමෙන් සක්්‍රියයි නිෂ්ඨාවට පැනෙන ගන්නාලද යම් කිසි දක්නා ලද්දක් හෝ අසන ලද්දක් හෝ දන්නා ලද්දක් හෝ සමාම සිල්කට ගත් ග්‍රහණ ඇති ගැනනේ දිත්ත සුතමත විඤ්ඤාත එක අනුන් ඇදසීමෙන් සක්්‍රියයි නිෂ්ඨාවට පැනෙන ගන්නාලද කියලා ඒ දෙක සුතම පරිඥාත ප්‍රතිග්‍රහණ ඇති දෘෂ්ටිගතකයන් කෙරෙහි ඇත්තක් හෝ බොරුවක් හෝ අනිකක් උතුම් කොට නොඅදහන්නේ කියන එක. ඊළඟට ඔවුන් අතරේදී සාදී නොවේ. නතේ සුපාදී සයං සයසං උපේති සත්තම් උපාවාපි තරං දහල්ලේ ඇත්ත හරි බොදුවක් හරි කියලා අනුකීප එකක් ගන්නකොට ඒක සාදී වෙන්නේ නැහැ. ඒ පංච පල්ලං පටිකච්ච දිස්වා පල්ලං කියන ඉල කියන එක මතක තියෙන්න. ඒ පංච පල්ලං පටිකච්ච දිස්වා අජෝසිතායත්ත පදා විසත්තා ජානාමි සප්පානි තතේව ඊතං අජෝසිතං නත්ති කතාවසන. ජානාමි සප්පානි තතේව ඊතං දන්නවා දකිනවා මේක මෙහෙමමයි කියලා දෙකක ගැනීම කතාද තේරුම් ගන්න අධ්‍යය පිටන්නත් කතාද තේුණා. එතනේ පරිවර්තනයේ තියෙන්නේ මේ දෘෂ්ටිය නැමැති සුල බෝධි බෝධය වෙන දැක යම් තැනෙක ලඝුනා වූ සත්‍යය නිමාවට ගියාහුද ඒ සේතනෙ දකිමි. තථාගතයන්ට ඒ කෘෂ්ණ දෘෂ්ටි වශයෙන් දැක ගන්නක් නැත. ඒතේ ඒ සේතනෙ දකිමි කියලා එහෙම දැස ගන්න කතාවද තැන් නැහැ අනිත් අය කියපු හින්දා. ඒකේ අනේකල් කටුකුරුංගේ අඳුරංගේ සත්‍ය වන්නා ඒක ආකාශය වල තියෙන්නේ. අන්‍යයන් විසින් සත්‍ය යයි හඳුනු ලබන යම් කිසි දුටු වශයෙන් නිදි එරටක් කියද. දුටු ඇතු නිදි එරටක්. ඒ කියන්නේ දුක්ක සුතමත විඤ්ඤාත. දැක් වේද සත්‍ය ප්‍රයුදු කොට වූ හේ මති නගාන්තර සත්‍ය ප්‍රයුදු කොට වූ හේ මති නගාන්තර පිළිබඳව එසේ වූ වරහන් තුළ තියෙන තාදී මම අනික කුගත් මතය සත්‍ය ලෙස හෝ අසත්‍ය ලෙස හෝ නොදරන අනික කුගත් මතය සත්‍ය ලෙස හෝ අසත්‍ය ලෙස හෝ නොදරන කියලා ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අන්‍යයන් විසින් සත්‍යයයි හඳුනු ලබන ඔය දිට්ඨ සුතමක විඤ්ඤාත ස්වභාවය ඒතුලංගේ උපතිවත්තේ මත ඇති වෙන මති අසාන්තර. එතකොට සාදී වූ මම ඒ මත සත්‍ය ලෙස හෝ අසත්‍ය ලෙස හෝ නොකරමි. නැත්නම් නොතකමි. ඒවත් තකන්නේ නැහැ. ඒක ඒ විස්තර කරන්නේ යම් උලෙක මිනිස් ප්‍රජාව ඇලි යම් උලෙක මිනිස් ප්‍රජාව පැටලි යන්නේ නැද්ද? යම් කියන තැන වරන් අපේ දෘෂ්ටි කියනවා. ඒකට දෘෂ්ටි උලෙක මිනිස් ප්‍රජාව පැටලි යන්නේ නැද්ද? ඒ කල්පබාන දැක. ධනෙහි දකිනේ එයසේ නෑ යන පැටලි ගැනීමක් අපට දෙතරුම්ප නැත. ඒකට මිනිස් ප්‍රජාව පැටලිලා ඉන්නේ නැති කල්පබාන දැකලා ඒක මත කතා කරන්නේ ධනිය දතුනේ එසේ නැහැ කියන කටළු දැනීමක් කතාගත වරුන්ට නැහැ. මේක තමයි එතන අවසන් කොටස තියෙන්නේ. ඉතින් මට හිතෙනවා අර කලින් කියපු ටික මේ සමරයිස් කරලා තියනවා වගේ එකක් කියලා නේ. වෙන අය කියපු හින්දා නෙවෙයි මේක. ඒක කතාගතයන් වහන්සේ විසින් දැකලම තමයි මෙන්න මේ සාදී ගුණයට ඇවිල්ලා තියෙන්නේ. එතන අර සාදී ගුණය කියන එක අපි ආයෙ මතක් කරගන්න ඕන. දැන් මෙතන දික්ක වුණත් සුත වුණත් මුත වුණත් විඤ්ඤාත වුණත් ඒවයි සේරම නිකන් සමාන ගතියක් තියෙන. ඒක ආයෙ වෙනස් වෙනස් කියලා හිතන්න ප්‍රභාවයක්වත් නෑ එතන. සාදීයේ සාදී කියනකොට වැඩි යටට සුත්ත ගන්න පුළුවන්. ඒකත් කියන්නේ මෙතන අර සුතන්න යන තිනන් කෙනෙකුට සුතන්න කියන දෙයක් නේ. අපි මේක වෙන් කරගත්තට පිටසු කොමක විඤ්ඤාත කියලා. මේ මන්ජන නොකරන මනසකට එහෙම වෙන්නේ නැත්තොත් මෙතන ඇති දෙයිද කියන ඔබේ අදහසත් එක්ක හිතලා අවශ්‍ය නම් හිතලා බලන්න. කොටපත් කියලා හිතනවා. පෙරුවන් තරනේ. දෙවන සැනේ කෝකලේ මාත හොඳයි සාකච්ඡාවේ අවසාන කොටසේ ෆයිල්ලා තියෙන නිසා මම සාකච්ඡාව විරුද්ධ කරනවා. කල්‍යාණ මිත්‍රනි එකතු වෙන්න යමක් අදාසක් ප්‍රශ්නයක් තියෙනවා නම් අද සාකච්ඡා කරේ කාණකාරාම සූත්‍රයේ සෞත්‍රි දේශනා අවසානයේ වෙලඹ දිනවා. ඒතම වදක සූත්‍ර දේශනා බව කල්යන චිල් දැන් තේරෙලා තියෙන්නේ. ඉතින් අමක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මොනවත්මාත්මා නම් අර වැඩගත් කොටස ආවේ මතක් කරන්නද මේක සංරචනත් එක්ක මේක අර ඉතිකෝ විත්තරේ තථාගතෝ දත්තා දත්තබ්බං විත්තං නමඤති අදිත්තං නමඤති දත්තබ්බං නමඤති දත්තාරං නමඤති තථාගතයන් වහන්සේ දත්තා දත්තබ්බං කියන්නේ දැකීම සිද්ධියේ නැත්නම් දැකීම දැකීම විදිහට දැකලා දිත්තං නමඤති අදිත්තං නමඤති දත්තබ්බං නමඤති දත්තාරං නමඤති දැකීම මඤ්ඤණා වෙන්නේ නැහැ අදිත්තං නොදැකීමත් මඤ්ඤණා වෙන්නේ නැහැ දත්තබ්බං දැකීමේ දෙයක් මඤ්ඤණා වෙන්නේ නැහැ දත්තාරං දකින්නේ මඤ්ඤණා වෙන්නේ නැහැ සුත්තාසෝතබ්බං ඇසීම දැනගත්තහම ඇසිය යුත්තේ දැනගත්තහම මොකද්ද වෙන්නේ සිතං නමඤ්ඤති ඇසීමක් මඤ්ඤණා වෙන්නේ නැත්නම් අපිතං නමඤ්ඤති නොයසුවක් මඤ්ඤණා වෙන්නේ නැත්නම් සෝතබ්බං නමඤ්ඤති ඇසිය යුතු දෙයක් මඤ්ඤණා වෙන්නේ නැත්නම් සෝතාරං නමඤ්ඤති අපන්නේ මඤ්ඤණා වෙන්නේ නැත්නම් මුත්තා මොසම්පං දැනීම දැනීම විදිහට දැනගත්තහම මුතං නමඤ්ඤති දැනීමක් මඤ්ඤණා වෙන්නේ නැත්නම් අමුතං නමඤ්ඤති නොදැනුණ නොදැනීමක් මඤ්ඤණා වෙන්නේ නැත්නම් මෝසබ්බං නමඤ්ඤති දැනුව දෙයක් මඤ්ඤණා වෙන්නේ නැත්නම් මොසාරං නමඤ්ඤති දැනෙන්නේ මඤ්ඤණා වෙන්නේ නැත්නම් විඤ්ඤාත්තා විඤ්ඤාතසබ්බං විඤ්ඤාත්තා විඤ්ඤාතසබ්බං දැනගැනීම විදිහට දැනගත්තාම විඤ්ඤාතං නමඤ්ඤති විඤ්ඤාණ කිරීමක් මඤ්ඤණා වෙන්නේ අවිඤ්ඤාතං නමඤ්ඤති විඤ්ඤාණ කිරීමක් මඤ්ඤණා වෙන්නේ විඤ්ඤාසබ්බං නමඤ්ඤති විඤ්ඤාණ කළ යුතු කියන දැනගත යුතු දෙයක් මඤ්ඤණා වෙන්නේ විඤ්ඤාතාරං නමඤ්ඤති දැන ගන්නෙ මඤ්ඤණා වෙන්නේ නැහැ. කියන අන්නය කරුණු හතර මේ ආයතන හතර සිත් සුත මුත විඤ්ඤාත කියන. ඒ හතර කියට එතන ආයතන හයම තියෙනවා. මෙන්න මේ වගේ දැක්මකට තමයි රහතන් වහන්සේ හරි තථාගතයන් හරි ඉදිරියලා තියෙන්නේ කියන අදහසක් මේ සූත්‍රයෙන් දෙනවා කියලා. ඉතින් මම හිතනවා ඒක මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න අත්‍යවශ්‍ය කොටසක් කියලා මම හොයලා බලන්න. පෙරුවන් තරණයි. සාදු සාදු සාදු. පෙරුවන් තරණයි. ඉතාම හොඳයි අවසානයේ ඒක සංසිද්ධ වශයෙන් නැවතත් මතක් කරපු එක. මම හිතන්නේ කල්යාණ මිතුරු මිත්‍රයන්ට අද දවසේදී අපි එකකින් සාකච්ඡාව නිමා කරන්ද කල්පනා කරමු. හිතන්න දේවල් ඉතුරු වෙලා ඇති. කල්පනා කරන දේවල් මේ කිපදේ යමක් තව ගන්න තියෙනවා නම් මේ සූත්‍ර දේශනාවත් කියවලා බලන්න. මූලපරිය සූත්‍රය වැනි සූත්‍ර දේශනාවන් කියවනවා. මම හිතන්නේ මඤ්ඤණාව ගැන කියවෙන තව සූත්‍ර තියෙනවා. අපි අතීතයේ යම් අවස්ථාවල කතා කරලා තියෙනවා. මට මතකයි යන තුමාගේ අපි කාලයක ඉස්සෙල්ලා මඤ්ඤණා කියලා නම වර්ගන සාකච්ඡාවක් කරා බොහෝ දෙක දෙකට ඉස්සෙල්ලා අපි වදනකට මතක් කරගන්න මම රේඩියෙක දාන්නම වෙලාවක මේ දේවල් අපි ටිකක් සරල මට්ටමකට ගිහිල්ලා කතා කරන්න තියෙනවා. ඉතින් එහෙම තේරුම් ගත්තම අපිට මේ සූත්‍රේශනාව නැවත තේරුම් ගන්න උපකාර වෙයි. එහෙමනම් අද සාකච්ඡාව නිමා කරමු. අද අවශ්‍ය සාකච්ඡාව නිමා කරන්න මම ගෞරවයෙන් යොමු වෙනවා ශ්‍රීමති මහත්මියට. තේරුම් ගන්න. අදවසේදී අපිට ඉතාම වටිනා මුත්තකාරයන් වහන්සේකින් දේශනා කරපු පන්සියක් ගන්න හන්සලා රහත් බවට පත් වුනේ සූත්‍ර දේශනාව අත්හදාගත්තාට යන්නේ. ඉතින් ඒ සූත්‍ර දේශනාව ගැන අපට පැහැදිලි කරලා මුලක් හිතන්න තියෙනවා දවස් තුනක් ඇතුළත වුණා. මුලක් විතර හිතන්න ඕනේ සූත්‍ර දේශනාව අපි ඒ ළඟ උපදේශනාව පත්‍ය සාකච්ඡාවන්ට පිට අරගෙන ඉගෙන පැහැදිලි කරලා දීම වෙන පළමුවෙන්ම සාන්ත විදිරස කල්යාණ මිතුන් මිත්‍රයන්ගෙන් අප්‍රමාණ කුසලයේ දීව සබරවිනතුමාට පුණ්‍යානුමෝදනා කරනවා. මේ සියලුම කුසලයන් සම්පූර්ණ බලයෙන් ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ලැබේවා. ඒ වගේම ප්‍රාර්ථනා කරන ආකාරයෙන් කාර්ය උපහසයෙන් මාර්ගඵල ඔබතුමාගේ නිලවන්ට දෙමාපියන් ඇතුළු මේ දෙවියන් තුලන්ට පරිලෝකපත්නා පිළිබඳව සෑහෙන සූර්ම දෙනාට මේ කින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු පින්බරින් මේ සෑහෙන සූර්ම දෙනා පුදු පුදු පිටපත් ඉන්ද්‍රානාවෝ දෙලගත්තා. ඒ වගේම අපිට මේ වගේ විමුක්තායතනය ලබා දීම ගැන දරුවත් මහත්මයන්ට සමන්ත වීදක සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන්ගෙන් අප්‍රමාණ සුපයෝගී පුණ්‍යයන් වදනා කරනවා. මේ සියලු කුසල් බලෙන් ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ලැබේවා. අත මේක මෙදවොද දුක් කරදර තියෙන නම් ඒවත් සියල්ල දිවිලා ඉතා සුවපත්ව ජීවිතේ දිවිතාලේ ගත කරමින් තමන් ප්‍රාර්ථනා කරන ආකාරයටම මග පෙරින්ම අවබෝධ කරගන්න උත්සාහ වාසනා වේවා. ඒ වගේම එතුමාගේ පරිලෝකතල් දෙනවා කියන්නේ පිළිවෙත් නැති ඉස්සාවින්ට මේ සියලු නමෝදන් වෙත්වා. ඒ සෑම සියලුම දෙනා පිටාසෝත අපෙන් මාර්ගපරිණාම අවබෝධය කරා යවන මේ සියලු තුන් හේතුලා වාසනා වේවා. එතුමාගේ කවුලේ සෑම සියලුම දෙනාටත් මේ තුන් නමෝදන් වේවා. ඉතින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ජීවිත ලැබෙමින් සෝපාන්තයෙන් මාර්ගපරිණාම අවබෝධ කරගන්න මේ සියලු වාසනා වේවා. ඒ වගේම අදුමේ සාකච්ඡාව සම්බන්ධ වෙලා අපිට විවිධ පැති වලින් බොහෝ අදහස් ඉදිරිපත් කර කල්‍යාණ මිතු මිත්‍රයන් සෑම සියලුම දෙනාට සියලු දෙනාට සහභාගී සෑම සියලුම දෙනාට මේ සියලු දින් වලින් නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ජීවිත ලැබේවා. නිවන් දක්නා ගැටගත් කල්‍යාණ මිත්‍රාස්‍යත් සම්ධර්මස්තෝණයක් ලැබිලා ජීවිතහසෙන් නිර්වාණ අවබෝධ කරා යවන මේ සියලු වාසනා වේවා. නිරෝගී නැති යම්තා දුක් කරදර ලැබෙන ඔබ සිත් පිඳා දිරිලා ජීවිතහසෙන් ජීවිත ගත කරන්න මේ සියලු දින් හේතුලා වාසනා වේවා. සතිනස්සේ අතගුණේ දහම්සේවාවේ කියන ධර්ම දේශනා අහලා සිත් හදාගෙන මාර්ගඵල නිවන් අවබෝධය කරා යන සියලුම කල්යාණ මිතුන් මිත්‍රයන්ට මෙත්ින් බලෙන් ප්‍රාර්ථනා කරන්නා වූ ආකාරයට නිවන් අවබෝධය වේවා. සෑම සියලුම දෙනාට පෙරවන් සරණයි. සාදු සාදු සාදු. ඉතින් අපේ වෙනේ සම්දීම කාර්යයක ඔබතුමියටත් ඔබතුමියගේ පවුලේ හැම දෙනාටමත් දරුවන් දෙදෙනා ඒ වගේම දැන් මම හිතන්නේ මොනවරු මිනිවිරුණු තියෙනවා නේද මිනිවිරු ඉන්නවා ඉතින් හැම දෙනාටම ඔබතුමිය අපිට හැමදාමත් උදව් කරන ධර්මයෙන් ඔබතුමිය සහ ඒ සියලු දෙනාම ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගන්න හැකිව අපි ප්‍රාර්ථනා කරනවා. එළවන් තමයි. හොඳයි. එහෙනම් අපි හෙට දිනේදී නැවත සාකච්ඡාවකින් මුණ ගැහෙනවා. හෙට දිනේදී සුපුරුදු පරිදි සිදු වෙන බොහෝ විට කායගත සති සාකච්ඡාව කෙරෙන ඉඳී තියෙනවා. අපි ඕගිසයන් වාච සම්බන්ධ වුණොත් ඒ රතන සූත්‍ර සම්බන්ධ කරගෙන දේශනා පවත්වනවා. නැත්නම් කායගත සති සූත්‍ර සම්බන්ධ සති දෙකකට කලින් පැවති සාකච්ඡා මාලාවේ කන්ටිනියුෂන් එක වෙනවා. හොඳයි හැම දිනටම එහෙනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.